තෙරුවන් සරණයි හැම දෙනාටම. ඉතින් අද මේ සාකච්ඡාවට ගන්න කියලා තියෙන්නේ මේ ආකාසා නංචායතන පඤ්ඤා සූත්‍රය කියන එක. ඒක සිංහලෙන් කියන ආකාසා නංචායතන සූත්‍රය කියලා. මේක තියෙන්නේ සංයුක්ත නිකායේ සලායතන වර්ගයේ මොග්ගල්ලාන සංයුක්ත කියන කොටසේ. එතකොට ආකාසා නංචායතනය කියනකොට මං හිතන්නේ මතක් වෙනවා ඇති මේක අරූපාවචර ධාන වල පළවෙනි එක. يعني රූපාවචර ධාන හතරෙන් පස්සේ ලැබෙන අරූපාවචර ධාන වල පළවෙනි ධානය සම්බන්ධව මේ සූත්‍රය තියෙන්නේ. ඒකේ මෙහෙම සඳහන් වෙනවා, ආකාසානංචායතනංති උච්චති කතමං නුකෝ ආකාසානංචායතනංති. කියන්නේ ආකාසානංචායතනේ කියලා කියනවා මේ කුමකින්ද නැත්නම් මොකද්ද මේ ආකාසානංචායතනය කියන්නේ? කතමන්නකෝ ආකාසානංචායතනන්ති සස මයිහං ආවුසෝ ඒතද හෝසි. එතකොට මේ මට මෙන්න මෙහෙම හිතුණා, සස මයිහං ආවුසෝ ඒතද හෝසි. ඒතර මෙතන මතක් කරගන්න ඕන මේ මේ මේක කියන්නේ මුගලන් ස්වාමීන් වහන්සේ. ඒතර මුගලන් ස්වාමීන් හිතුණා, ඉද බික්ඛු සබ්බසෝ රූප සංඥානං සමතික්කමා පටිග සංඥානං අත්තංගමා නානත්ථ සංඥානං අමනසිකාරා. මේ කරුණු තුනක් කියනවා, රූප සංඥානං සමතික්කමා, පටිග සංඥානං අත්තංගමා, නානත්ථ සංඥානං අමනසිකාරා. ඊළඟට අනන්තෝ ආකාශෝති ආකාසානං චායතනං උපසම්පජ්ජ විහෙරති. අනන්ත වූ ආකාශය කියන එකෙන් ආකාසානං චායතනෙට පැමිණිලා වාසය කරනවා, විහෙරති. ඉදං උච්චති ආකාසානං චායතනන්ති. මෙන්න මේක තමයි ආකාසානං චායතනය කියන්නේ. එතන අර මුලින් කියපු කරුණු තුනක් තියෙනවා, සබ්බසෝ රූප සංඥානං සමතික්කම, පටිග සංඥානං අත්තංගම, නානස්ස සංඥානං අමනසිකාරා. ඒව යෙදෙනකොට අනන්තෝ ආකාශෝති, ආකාශයේ අනන්තයි කියන ආකාසානං චායතනං උපසම්පජ්ජ විහෙරති. ඒකට පැමිණ වාසය කරනවා. ඒකට තමයි ආකාසානං චායතනය කියන්නේ. සෝ ක්වාහං ආවසෝ සබ්බසෝ රූප සංඥානං සමතික්කම, පටිග සංඥානාත්තංගම, නානත්ව සංඥානං අමනසිකාරා. අනන්තෝ ආකාශෝති ආකාසානං චායතනං උපසම්පජ්ජ විහෙරාම. ඔය විදිහට මම ඒ ටිකේ සිංහලෙන් තියෙන එකක් කියන්න. ඒ මම රූප සංඥා ඉක්මවීමෙන් ద్వාරාරම්මන ගැටීම් සංඥා දුරු කිරීමෙන් නොඑක් සංඥා මෙනෙහි නොකිරීමෙන් ආකාශය අනන්තෙහි ආකාසානං චායතනෙට පැමිණ වාසය කරමි. ඊළඟට එහෙම ඉන්නකොට මොකද වෙන්නේ? තස්ස මයිහං ආවුසෝ ඉමිනා විහාරේන විහෙරතෝ. එහෙම ඉන්නකොට ඔය කියපු විදිහට ඒ විහරණයෙන් ඉන්නකොට ආකාසානංචයතනේ රූප සහගතා සංඥා මනසිකාරා සමුදාච්චරಂತಿ. රූප සහගත සංඥා මනසිකාර සමුදාච්චරಂತಿ කියන්නේ ඒවා තමන්ගේ පාලනයක් නැතුව තමන්ට පැමිණෙනවා වගේ කතාවක්, තමන්ම අභිභවා යනවා. ඒවයින් සමුදාච්චරಂತಿ. ඉමිනා විහාරේන විහෙරතෝ රූපසාගතා සංඥා මනසිකාරා සමුදා චරන්ති. ඒ කියන්නේ ආකාසා නංචයතන ඉන්නකොට මේ රූපසහගත සංඥා මනසිකාර සමුදා චරන්ති ඒවා එනවා. දැන් මතක් කරගන්න ආකාසා නංචයතනෙට සමවැදුනේ ඒවයින් වැලකිලා. කියන්නේ මුලින්ම කිව්වනේ අර සබ්බසෝ රූප සංඥානං සමතික්කම සියලු රූප සංඥා ඉක්මවා ගිහිල්ලා සමතික්කම කියන්නේ ඉක්මවා ගියා. ඒකට ඒ සියලු රූප සංඥා ඉක්මවා ගියාට දැන් ඒකට සමවැදිලා ඉන්නකොට මොකද වෙන්නේ? රූප සහගත සංඥා මනසිකාරා සමුදා චරන්ති. මේ දැන් මොගලන් ස්වාමීන් වහන්සේට උණ සිද්ධිය මේ කියන්නේ. එතකොට දවස් බලමු මොකද වුනේ කියලා. අතකෝ මං ආවුසෝ භගවා ඉත්‍යා උපසංක්‍රමිත්‍වා ඒතද වෝච. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතන භගවා කියන්නේ බුදුරජාණන් වහන්සේ ඉත්‍යා උපසංක්‍රමිත්‍වා හිතදි බලෙන් පැමිණිලා මෙන්න මෙහෙම කියනවා. ඒතද වෝච මොග්ගල්ලාන මොග්ගල්ලාන මා ත්‍රාක්මන ආකාසා නංචායතනම් පමාදු ගල්ලානය මේ බ්‍රාහ්මණය මා කියන්නේ මෙතන විරුද්ධ අර්ථය වළක්වගන්න මොකෙන්ද ආකාසං නංචායතනම් පමාදු මෙතන ප්‍රමාදය කියන එක මේ පටන් ගන්න කොටත් දලුවත් මහත්තයා කිව්වා අද මන් ටිකක් ප්‍රමාද වෙලා ආවේ කියලා ඒ කියන්නේ ප්‍රමාද වෙන්න එපා කියන එක තමයි මා පමාදෝ කියන්නේ. ඒතර මග්ගල්ලාණය බ්‍රාහ්මණය ආකාසා නංචායතනං මාදෝ. ආකාසා නංචායතනේ ප්‍රමාද වෙන්න එපා. ප්‍රමාද වෙන්න එපා කියන්නේ ඒකෙන් එළියට එන්න එපා. ඒ කියන්නේ ඒකේ ප්‍රමාද වීමක් තමයි දැන් අර රූප සංඥා රූප සහගත සංඥා මනසිකාරා සමුදාචරಂತಿ කියන එක. මොකද රූප සහගත සංඥා මනසිකාර ඉක්මවා ගිහිල්ලා තමයි ආකාස සංඥායතනෙට සමවදින්න පුළුවන්. දැන් ඒකේ ඉති ආයි රූප සහගත සංඥා මනසිකාර එනවා කියන්නේ ඒකෙන් මිදෙනවා. කියන්නේ තවදුරටත් ආකාස සංඥායතනෙ නෙමෙයි රූප සහගත සංඥා මනසිකාර එනකොට. එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේ ඉදින් පැමිණිලා දේශනා කරනවලු මේ ආකාසානංචයතනේ ප්‍රමාද වෙන්න එපා. ඊළඟට තවදුරටත් කියනවා ආකාසානංචයතනේ චිත්තං සංතපේහි. චිත්තං සංතපේහි. සංතපේහි කියන්නේ ඒකේ පිහිටුවා ගන්න. නැගේ. මොකේද? ආකාසානංචයතනේ ආකාසානංචයතන කියන එකේ හිත පිහිටුවා ගන්න. ආකාසානංචයතනේ චිත්තං ඒකෝදින් කරෝහි. චිත්තං ඒකෝදින් කරෝහි. මේ පාළි වචන කියවනකොට ටිකක් හරියට සද්ද කරලා ආයෙ ආයෙ කියවනකොට තේයි Tamanට මේවා අර අපිට හරි පුරුදු වචන මේ අපේ සිංහල භාෂාවට බොහොම කිට්ටුයි. චිත්තං ඒකෝදින් කරෝහි. සිත එකඟ කරගන්න. චිත්තං ඒකෝදින් කරෝහි. මොකේද? ආකාසානංචායතන. ආකාසානංචායතනේ චිත්තං ඒකෝදින් කරෝහි. ආකාසානංචායතනේ චිත්තං සමාදහාති. චිත්තං සමාදහාති. කියන්නේ ඒකෙම සිත තියාගන්න වගේ අදහසක්. ආකාසානංචායතනේ චිත්තං සමාදහාති. තේ වචන තුන ගත්තොත් මා ආකාසානංචායතනම් ප්‍රමාද ආකාසානංචායතනේ ප්‍රමාද වෙන්න එපා. ඒ කියන්නේ අප්‍රමාද වෙන්න ආකාසානංචායතනෙට සමවදින්න අප්‍රමාද වෙන්න. ආකාසානංචායතනේ චිත්තං සංතපේහි. ඒකෙම සිත පිහිටුවා ගන්න. ආකාසානංචායතනේ චිත්තං ඒකෝදින් කරෝහි. ඒකෙම හිත එකඟ කරගන්න. ආකාසානංචායතනේ චිත්තං සමාදහාති. ඒකෙම හිත තියෙන්න අරින්න හිත තියන්න. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ උපදේශයේ මෙතන පුළුවන් තරම් ආකාසානංචායතන ඉන්න කියන එක. මෙහෙම මේක මං හිතන්නේ හුඟක් වැදගත් වෙනවා මේ බුද්ධ දේශනාව. අපේ සමහරු කියනවා මේ ධ්‍යාන වඩන්න එපා, ඕවා යැලෙනවා කියලා. නිකන් ඒකෙන් වළක්වන ගතියකුත් සමහර විට අහන්න ලැබෙනවා. ඉතින් මේකට හොඳ බුද්ධ උපදේශයක්. මේ රූපාවචරත් නෙමෙයි, මේ අරූපාවචර ධ්‍යාන ගැන කියද්දිත් කියන්නේ ඒකෙම ඉන්න, ඒවයි ප්‍රමාද වෙන්න එපා, ඒවා තව තව වඩන්න, ඒවයිම හිත පිහිටව ගන්න, ඒවයිම හිත එකඟ කරගන්න කියන එක තමයි බුදුරජාණන් වහන්සේගේ උපදේශය. ඉතින් අපි මේ බුදුරජාණන් වහන්සේගේ උපදේශ මේ දැනගන්න තමයි ඇත්තටම මේ සූත්‍ර නුවණින් විමසන්න ඕන. නැත්නම් අපිට අර සමහර විට කෙනා කියන කතා මේවා බුද්ධ දේශනා කියලා හිතෙන්න පුළුවන්. ඒක මේක මං හිතන්නේ හොඳ තැනක්. මේ මං හිතන්නේ මේ ආකාසානංචායතන විතරක් නෙමෙයි, මේ මොග්ගල්ලාන සංයුක්ත කියන කොටසේ ධ්‍යාන අටම ගැන සඳහන් වෙනවා. ඒ හැම තැනම බුදුරජාණන් වහන්සේ දෙන්නේ මේ උපදේශෙමයි. මේ ඒ ධ්‍යානයේදී ඒවයි ප්‍රමාද වෙන්න එපා, ඒවයි තව තව වඩන්න, ඒවයිම හිත පිහිටව ගන්න, ඒවයිම හිත එකඟ කරන්න, ඒවයිම හිත තියන්න කියන උපදේශය තමයි බුදුරජාණන් වහන්සේ නිතරම දීලා තියෙන්නේ මේ ධ්‍යාන සම්බන්ධව. ඒතර කවුරු හරි කියනවා නම් මේ ධ්‍යාන වඩන්න එපා, මේක මාර්ගය නෙවෙයි, මාර්ගයට අදාළ නැහැ කියනවා නම් ඒකට මං හිතන්නේ හොඳ පිළිතුරක් මෙතන තියෙනවා. එහෙම කිව්වට පස්සේ ඊළඟට සෝ ක්වාහං ආඋසෝ අපරේණ සමයේන සබ්බසෝ රූප සංඥානං සමතික්කම. අපරේණ සමයේන කියන්නේ ඊට පස්සේ වෙලාවක සබ්බසෝ රූප සංඥා, සබ්බසෝ කියනකොට තේරෙනවා සියලු මොනවද, රූප සංඥා, සියලු රූප සංඥා සමතික්කමයි මවා ගිහිල්ලා. පටිග සංඥානං අත්තංගම, පටිග සංඥා දුරු කරලා. නානත්ත සංඥාන අමනසිකාර, නානත්ත සංඥා ගැන මනසිකරණය කරන්නේ නැතුව. අනන්තෝ ආකාසෝති ආකාසානං ඡායතන උපසම්පජ්ජ විහාසින්, අනන්ත වූ ආකාසයේ සහිත ආකාසඤ්ඤායතනෙත් ඒකට සමවැදිලා විහෙරණය කරනවා. ඒ විදිහට තමයි ඒ ගලංහම් දිර කරලා තියෙන්නේ. ඒ බුද්ධ උපදේශය පිළිගරන් ඒ විදිහට තව තව ඒකෙම විහෙරණය කරලා, කියන්නේ සමවැදිලා වාසය කරලා තියෙනවා. ඊට පස්සේ යං හිතං ආවසෝ සම්මාවදමානෝ වදෙය්‍ය. තේ කියන්නේ දැන් මේ කොටසෙම කලින් සූත්‍රවල මේක විස්තර කරලා ඇති. මහා බින්්‍යතං පත්තෝති. ඒක අපි සිංහල කැල්ල ගත්තොත් ඇවැත්නි ඒ මම පසුව සියලු ආකාරයෙන් රූප සංඥා ඉක්මීමෙන් ද්වාරම්මන ගැටීන් දුරු කිරීමෙන්. එන මෙතන තියෙනවා මේ පටිච්ච සංඥා කියන එකට මේ පරිවර්තනයේ දීපු තේරුම ද්වාරාරම්මන ගැටීන් දුරු කිරීමෙන්. එතකොට සියලු ආකාරයෙන් රූප සංඥා ඉක්මීමෙන් ඊළඟට ද්වාරාරම්මන ගැටීන් දුරු කිරීමෙන් නානත්ත සංඥා නොමෙනෙහි කිරීමෙන් ආකාශය අනන්තයයි ආකාසා නංචායතනෙට පැමිණ වාසය කරමි. එවැත්නි යම් ශ්‍රාවකයෙකුට ශ්‍රාස්ත්‍රෝන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද මෙතන හිතනයි හොයන්න බැරි එකේ පාලි වචනේ මේ කොටසේ නැහැ, කලින් සූත්‍රයෙන් ගන්න පුළුවන්. ඒ අනුග්‍රහත කියන වචනේ තමයි අපිට එන්න ඕන. ඒතකොට ශාස්ත්‍රුන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකතෙම මහත් නුවණැති බවට පැමිණියේ යයි කියන්නේ නම් ශාස්ත්‍රුන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකතෙම මහත් නුවණැති බවට පැමිණියේ යයි. එතන මහා බින්්‍යස්සං මහත් නුවණැති බවට පැමිණියේ ඒ මා උදෙසා මනාකොට කියන්නේ. ඒ කියපු දේ ඒ Tamanta හරියටම ගැලපෙනවා. ඒ මංගනමයි මේ කියපු වචන ටිකක්මයි වගේ මේ ශාස්ත්‍රොන් කරන කෙනෙක් කියන එක. ඒතර මේ ටික තමයි මේ මේ සාමාන්‍ය අදහස තියෙන්නේ මේ ආකාසානංචායතන සූත්‍රේ. ඒක තමයි ඒ පාලි ටිකයි සිංහලයි නම් සාමාන්‍ය විදිහකට කිව්වේ. දැන් මේක ගැන මොනවා හරි ගැටලු හරි අදහස් හරි ඉදිරිපත් කරන්න තියෙනවා නම් අපි ඉස්සෙල්ලා අවස්ථාව දීලා බලමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කොක්කලගේ මාස කල්‍යාණ මිත්‍ර හැමදෙනාටම තෙරුවන් සරණයි. මම හිතන්නේ අපිට එතුමා බොහොම පැහැදිලිව ඉදිරිපත් කළා ඒ සූත්‍රයේ කිටි. නමුත් එහි අන්තර්ගතය නම් කිටි නැති බව ඒ පැහැදිලි කර වචන වලින් හොඳටම තේරෙනවා. එනිසා අපි වැඩිපුර වෙලාවක් ගන්නේ නැතුව සාකච්ඡාවකට සම්බන්ධ වෙලා මේ මොනවද ඇත්තටම මේ කිව්වේ මොකද්ද කියන එක අපි භාෂාවෙන් අපිට තේරෙන විදිහට තේරුම් ගැනීම උත්සාහයක යෙදෙමු කියන එක තමයි කියන්න කැමති. එතුමා එක විස්තර කරනකොට මුලින්ම දැන් ආකාසානං ඡායතනය කියන එක කියනකොට නිකමට හිතුණා දැන් අපි යම්කිසි හැමදිනාටම ලංකාව උපුරුදු නිසා අපිට ගන්න පුළුවන් අපි ගාල්ලේ ඉඳලා අපි බලාපොරොත්තු වෙනවා නම් කොළඹට යන්න අපිට වාහනයක යන්න පුළුවන් කෝච්චි එක ක්‍රමේ මොකක් හෝ වේවා අපි ඒ යන වෙලාවේ අපිට සමරක් කාලවට විදි විදියට යන්න පුළුවන් සමර අවස්ථාවල අපි ඒ විදිහට යනවා ඇත්තටම. එහෙම ගිහිල්ලා ඉතින් ඇහැරුණාම කොළඹ ඇවිල්ලා කියලා ඉතින් බෑලා යනවා. ඒ වගේ ඒත් දන්නේ නැහැ මේ කොළඹට එන්න ඉස්සෙල්ලා ගා දේවල් පහු වෙනවා. ඒ ඒ පහු වෙන ඒ දැන් අපි නගර වශයෙන් ගත්තොතින් ඒ දේවල් අපි දැකලා එතන මෙහෙමයි කියලා යම් කිසි කෙනෙකුට කියන්න පුළුවන් වෙන නම් අපි අවදියෙන් යන්න ඕනේ. ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ මොකද අවදියෙන් හිටියේ නැත්නම් තවත් කෙනෙකුට මේක පැහැදිලි කරන්න ඉතාමත්ම අපහසු දෙයක් තියෙනවා. විශේෂයෙන් තවම කොළඹ නොගියපු කෙනෙකුට. කොළඹ ගිහිපු කෙනෙකුට නම් ඒක ඒ තරම් ප්‍රශ්නයක් නැහැ. කියනකොටම දන්නවා මේ කියන්නේ මේකයි කියලා. ඒ නිසා අපි ඉතාම සරලව මේ දේ තේරුම් ගත්තොත් ධර්මය හදාරන්නේ ධර්මය පුහුණු කරන්නේ අපි ඒකායන පරමාර්ථයක් තියෙන නිවන් අවබෝධ කරන්න නිවන සාක්ෂාත් කරන්න කියලා. එහෙමනම් ඒ නිවන සාක්ෂාත් කරන්න යන ගමනේ පහු වෙන හිණිමන් වගේ තමයි මේ දේවල් කියලා තේරුම් අරගෙන තියෙන්නේ. හැබැයි මේ දේවල් පහු වෙනාද කොහොමද පවුනේ කොහොමද මේවා ආවේ කියන එක අර නිදාගෙන ගියා වගේ තමයි අසත්‍යමත්ව යම් කිසි කෙනෙක් ඒ ගමන ගියොත් සත්‍යමත්ව මේ ගමන යනකොට පැහැදිලිව ඇත්තටම ඒ කොටස් ඒ මොහොතේ ඒ කොටස් ගැන හිතුවේ නැති වුණත් එතනින් එළියට ඇවිත් නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බලනකොට විදර්ශනාවකින් හෝ තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ මෙවැනි තැනකට ගියා මෙහෙම ගියේ මෙන්න මේ විදිහටයි මේක උනේ කියලා. ඉතින් අන්න ඒ සම්බන්ධයෙන් අපි කතා කරන්න හොඳයි කියලා හිතුනේ ගොග්ගලගේ මහත්මයා. මොකද මෙතන ඔබතුමා වචන තුනක් සඳහන් කරා මේ தത്വයට මනසක්පත් වෙන්න නම් මේ රූප සංඥා සමතික්කමාය පටිඝ සංඥා අස්තංගමාය නානත් සංඥා අමනසිකාරාය කියලා. මෙන්න මේ තුන ගැන අපි කල්යාණ මිත්‍රගෙන් තම තමන් තේරුම් ගත්ත පුරුදියට තේරුම් ගන්න උත්සාහයේ තුන හොඳයි කියලා හිතුණා. වසන්ත මහත්මයා ඔබට මුලින්ම දේ සම්බන්ධයෙන් අපිට කරුණු ඉදිරිපත් කරන්න තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මා සූත්‍රය සාකච්ඡාවේදී ඉගෙන ගත්තා. කොතලක මහත්මයා ඒක පැහැදිලි කරලා දුන්නා මේ රූප සංඥාව කියන එක කොහොමද ඉක්මවලා යන්නේ කියලා. එතකොට රූප සංඥාව ඉක්මවල ගියාම එතකොට ඒ කියන්නේ අපි රූපය ගැන කියලා පොඩක් කතා කරලා බැලුවොත් අපි අවුරුද්දන්න රූපය ගැන මේ රූප සංඥාවල් අපිට එනවා එකේ ඒ කියන්නේ එක එක ආකාරයකට කියන්නේ රූපය කියන එක අපිට දැන් ප්‍රොසස්ස්ස් බැලුවොත් එහෙම අපිට සංඥාවක් හැටියට කියන්නේ සංඥාවක් කියලා බුදුනවා කිසි නියදකෝ කියන්නේ. එතකොට එතකොට අසකනාසේ දිවකය මනස කියන ආයතන වලින් අපිට එන සංඥාවල් කියන්නේ. ඊට පස්සේ ඒ වගේ ඒ රූපය ගැන අපිට විදාකාර විදිහට මේ කොටස් කරලා වර්ග කරලා බලන්න පුළුවන් මෙතනදී. මොකද රූපය කියන එක එක රූප සංඥාවක් කියලා ගත්තම ඒක ධර්මතාවයක් වගේ. ඒක එක විදිහට කියනවා අපිට සතර මහා ධාතුව මත ප්‍රතිචින්ති විදිහකට මේක අපිට විශ්ලේෂණය කරලා ගත්තොත් ඒ සුද්ධාස්තිකයක් හැටියට ගන්න පුළුවන්. ඒ කියන්නේ කොටස් 28කට වෙන් කරලා ඒ විදිහට බලන්න පුළුවන්. ඒ විදිහට නමුත් මේ හැම දෙයක්ම ස්පර්ශය කියන එක හරහා තමයි මේ අපිට ඉන්නේ මේ රූප සංඥාව කියන එක. ඒක ඉක්මවල යනවා කියන්නේ ඒ කියන්නේ ස්පර්ශ කියන එක අවබෝධ කරගත්ත අවස්ථාවක තමයි රූපේ සංඥාවෙන් ඉක්මවල යන්නේ. ඒ කියන්නේ අපිට මේ ලෝකේ අපිට මේ කාම ලෝකේ අපිට රූපය ඉක්මවල යන්න ඉන්නේ මුදිතේම ඒක රූපය කියන එක හැදෙනවා. එතකොට හැදෙන්නේ මේ ආයතන හරහාම තමයි අපිට හැදෙන්නේ. ඒක රූපය හැදෙන්නේ විදාකාර විදිහට මානස තුළමයි. ශබ්ද රූප, ගන්ධ රූප, ඒ වගේ රූපෙ හැදෙනවා. ඒතර ඒ සංඥාවක් කියලා ගත්තා. ඒ සංඥාව ඔතන ඒක පෝෂණය කරන්නේ. එතකොට මේ පාර්ශ්වයේ පෝෂණය කරන්නේ මේ සංඥා පෝෂණය කරන්නේ මේ සංඥාව සහ වේදනාව තුළින් තමයි අපිට මේක සංඥාවක් වෙන්නේ. නමුත් ඒක පෝෂණය කරන ස්පර්ශය පස් ආහාර කියලා නේද. ඒක ඒක දෙවෙනි ගන්න පුළුවන්. ඒක ඉක්මවල යන්න ස්පර්ශය කියන එක අවබෝධයකට එන්න ඕනේ. ඒක තමයි අපේ විද්‍යාවේ ඒ වගේම අපි සාපේක්ෂව සංකාර දැන් අපි සංස්කාරක තුන ඇති වෙනවා. ඒක සංස්කාර ඇති වුණාම ඒක ඇති වෙන්නේ මේ සංස්කාර ඔක්කොම එකට ගත්තොත් විද්‍යාවක් හැටියට රූප වේදනා සංඥා අයින් කරලා ගත්තාම ඉතිරි පිර 50ම සංස්කාර වලට අන්තර්ගත වෙලා තියෙනවා. ඒකට කියන්නේ මනෝ සංකේත ආහාර. මේක ආහාරයේ ආහාර වර්ග හතරක් එකතු වීමෙන් හැදෙන මේ රූපය ඉක්මවල යන්න ඕනි කියන එක කියන්නේ ඊළඟට විඥාන ආහාර ඒ විදිහට අපි ගෙනගෙන තියෙනවා මේ කාරණා. නමුත් රූපේ ඉක්මවල යනවා කියන වචන විතරක් ගත්තහම දැන් මේ කාරණා මේ සූත්‍රයට අනුව කාරණා තුනක් කිව්වත් ඉක්මවල යන්න නම් ඒ විදිහට සාක්ෂිත හසුරවන්න ඕනි කියන එකයි මට මෙතන කියන්න තියෙන්නේ කියලා කියන්න පුළුවන්. පිරුවන් කරන්නේ මේ ඇත්තටම මේ අපි මේ සූත්‍ර දේශනාව යෝජනා කළේ අපේ කොගලගේ මාර්මයා තම හොඳින් මතක කළා වගේ අපිට අපි වෙන අයට අඩුපාඩු වෙන අයගේ වැරදි කියන්න ඉදිරිපත් වෙනව නෙමෙයි. නමුත් අපි අපිටම අපි ඉන්න මේ කල්යන මිත්‍ර කීප දෙනා අතර අපිටම හිතේ කුසියම් හෝ සැකතනක කුසල සැකිතයක් කරි සැකයක් කරි තියෙනවා නම් මේවා සමහර මම දන්න මේවා කතා කරනකොට තියෙනවා මොකද කතා කරන්න කියලා. එහෙම කතා කරන්නත් වටින්නේ නැහැ. මේවා මේ පැත්තක තියෙන දේවල් අපි ඉලක්කේ එකයි නිර්වාණය කියලා එහෙම සීමාවන් කරගෙන ඉන්නවානේ. නමුත් මේ සූත්‍ර දේශනාවල පේනවා සත්‍යකතෙන් වහන්සේගේ වචන වලින්ම මේවා වඩන්න දේවල් කියලා. ඉතින් ඒ නිසා එකක් ඒ වගේම අර මේ වචන වලට අපි අර්ථ දාගෙන යනකොට අපිට සමාජ ජීවිතෙන්න පුළුවන් මේක මේ අරහත්භාවයට එහෙම නැත්නම් මේ සම්පූර්ණ තෘෂ්ණා ප්‍රහිණ කරපු කෙනෙකුට මේ සම්පූර්ණ ප්‍රඥා ලැබුපු කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් කිය අපිට නම් බෑ කියලා වගේ එකක්. නමුත් ඒක එහෙමත් නෙවෙයි කියන එකත් අපිට මතක් කරගන්න පුළුවන්. අපි දන්නවා සත්‍යකයන් වහන්සේ ඒ යුගයේ හිටපු තථාගතයන් වහන්සේගේ ගුරුවරයන් වෙච්ච අය මේ ඉහළ ධ්‍යාන වලට පවා සමවදිච්ච අය. ඒ නිසා අපිට තේරුම් ගන්න තියෙන්නේ මේවා සත්‍යකයන් වහන්සේ අපිට පෙන්වුම් කළ දුන්නේ අර චමාවි කිව්වා වගේ නිර්වාණ කරා යන ගමනේදී පස්කර්ණ අධ්‍යක්ෂකෙම හැටියට. ඉතින් අපි ඒ නිසා ඒක ඉදිරියට හිතාගෙන ඒක පැත්තක තියලා අපි ඒ ගැන සාකච්ඡාවට යන්න අවශ්‍ය නැහැ. මොකද ඒකට අපි වටපිටාව කතා කරගෙන වගේ වෙන්නේ. මම වටපිටාව කිව්වේ ඒක අපි පැත්තක තියලා ඇත්තටම මොකද්ද මේකට මේක මේ අපිට අත්දකින්න පුළුවන් අත්දැකීමක් මේක මොකද්ද කරන්න කියලා. ඉතින් ඒකට අපිට මුල රූප සංඥා සමදෙක්කමා කියන තැනින් දැන් චිත්‍ර මාධ්‍යයෙන් කතා කරලා හරි හොඳයි. මොකද අපිට එතනින් තමයි එන්ටර් වෙන්න තියෙන්නේ. අපි දන්න දෙන්නේ අපි දන්න කෙනා අපිට දන්න කෙසේවත් කතා කරපු දෙයක් නේ රූප කියන්නේ මොකද්ද කියලා. රූප සංඥාව. රූප සංඥාවන් වලින් අපි වට වෙලා ගොඩ ගැහෙන්න තියෙන්නේ අපිට. සත්‍යයක් ඇහුවත් රූප. සින්දුවක් ඇහුවත් රූප. කන කොටත් රූප. සුවඳ දැනුණත් රූප. මේ රූප සංඥාව ගොඩක අපි මේ ජීවිතය කියලා කියන්නේ. එනම රූප සංඥා සම්පතෙක්කම කියන්නේ ඒ රූප සංඥාව ඉක්මවා ගිහිල්ලා පූර්ණ ප්‍රඥා ලැබුවා කියන එක නෙමෙයි. නමුත් මේ භාවනා අවස්ථාවේදී ඒ අවස්ථාවේදී සංකූප සංඥා සමතික්කම ඉක්මවා යන සත්‍යයකට මනස උසවත බාගන්නේ කොහොමද කියන කාරණාව මම හිතන අපිට වැදගත් කියලා. ඊට පස්සේ ඊට ඒකත් එක්කම අපිට පටික සංඥා අස්තංගමකින් දෙයටත් අපිට ඇතුළු වෙන පුළුවන් මේ කතා බහ කරලා මොකද්ද මේ සඳහා කළ යුත්තේ. මම හිතන්නේ තාමත් කොගලගේ මහත්මය සඳහා ඒක කරන්නේ කොහොමද කියලා කිව්ව කියලා අවස්ථාවක් මත දැන් කිව්වනම් කොගල මහත්මයම කිව්ව කියලා තමයි මම හිතන්නේ ඒ කරන ආකාරයක් කිව්වා කියලා. අපි ඒ ආකාරය ගැන කතා කරමු. මේ රූප සංඥා සමතික්ම රූපේ සංඥා ඉක්මවා යන සඳහා භාවනාවකට පාඩු වෙච්ච කෙනෙක් කොහොමද කරන්නේ කොහොමද කළ යුත්තේ කියලා වගේ අපි පොඩ්ඩක් කතා කරන්න පුළුවන් නම් හොඳයි කියලා හිතනවා. ඉතින් ඒක උඩට තියෙනවා රූපය අනිත්‍ය අනුපස්සනා භාවිතා බෞද්ධිකතා. ඉතින් ඒ වගේට කියනවනේ. ඉතින් ඒක අතීත අනාගත ප්‍රතිඋත්පන්න රූපය අනිත්‍ය අනුපස්සනා වඩන්න එහෙම කරන කෙනාට කවර ප්‍රඥාවක් පරිපූර්ණ කරනවාද කියනවනම් රූපයේ දුක්ඛානුපස්සනා වඩන්න යට පුළුවන් වෙනවා. ඊට අතීත අනාගත ප්‍රතිඋත්පන්න රූපයේ දුක්ඛානුපස්සනා වඩනවා. ඒ ආකාරයට රූපය අනත්තානුපස්සනා වඩන්න කියලා තියෙනවා. ඉතින් ඒ ආකාරයට මේ ඉතින් තව තියෙනවා නිබ්බිදානුපස්සනාව විරාගානුපස්සනාව ඒ ආකාරයේ ධම්පස්නාවන් ගන්නවා. ප්‍රතිගාන ප්‍රශ්නාව දක්වා ප්‍රශ්න ගන්නවා තියෙනවා රූපේ පිළිබඳවම කරන්න. ඉතින් මේ රූපේ කියන්නේ ඒ පුදුල් වශයෙන් අපි භාවනාවකට භාවනා කරනවා නම් ඒ රූපේ තේරුම් ගන්න රූපේ හරියට තේරුම් ගත්ත කෙනෙක් මන්දල මඟාල තියෙන ඉතින් අනාගාමී ධර්මයටපත් වෙනවායි කියලා. ඉතින් එහෙමනම් මේ අපි තාමත් දන්නේ නැහැ රූපේ. අපි දන්න තැන කියලා කිව්වට දන්නේ නැහැ. අපි අර ගැලසෙන තැන රූපේ. ඉතින් එතනින් මෙතෙන් ඇතුළු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට මම හිතනවා මම ඊටම ගෞරවයෙන් කොග්ගලගේ මහත්මයාට නැවතත් යොමු වෙන කැමති අපේ ඉති ඉස්සෙල්ලා හොඳයි තව කෙනෙක් දෙන්න කතා කරු නේද? තෙරුවන් සරණයි. එතකොට මේ සූත්‍රය තාමත්ම ගැඹුරු සූත්‍රයක් හැටියට මට පෙනෙන්නේ. මොකද මෙතන තියෙන හැම වචනයක්ම ඉතාමත්ම වැදගත් වචන හැටියට, ඒ වගේම මේ කතාවත් ඉතාම වැදගත් එකක් හැටියට මට හිතෙන්නේ. මම දන්නේ නැහැ මේකේ මේකේ මොන අවස්ථාවේදී මේක වෙච්ච දෙයක්ද කියලා. දැන් මොග්ගල්ලාන කියන්නේ මොග්ගල්ලාන හැමදෙරුව අපි දන්න මේ අගසෞවෙච්ච මොග්ගල්ලාන හාමුදුරුවද කියන එකවත් මට තාම හරියටම හිතා ගන්න බෑ. මොකද මෙතන සමහර වචන අපි මෙහෙම යමුනොත් කියනවා. අපි දැන් ඒ ඇනලිසිස් එකට වඩා අපි දැන් ඒ සූත්‍රය ගැන කතා කරලා අපිට දැන් ඕනේ හරි. අපි දැන් ඉස්සෙල්ලා මම කිව්වා වගේ රූපයේ ඉක්මවා යන්න අපිට ඕනේ නේද? අපි දැන් දන්නවා රූප සංඥා මේ අට සංඥායතනයේට ඇතුළු වීමට මාර්ගයේ අර පද හතරේ පැහැදිලිම තියෙනවා. රූප සංඥා සමතික්කමා, පටික සංඥා අස්තංගමා, අස්තංගමා, නානුප සංඥා මනසිකාරා කියලා ඉදිරිය තියෙනවානේ. එතකොට අපි දැන් රූප සංඥා සමතික්කමා කරනකම් අපි දැන් භාවනා කරන අය හැටියට අපි සූත්‍රය දැන් පස්සේක තියමු පොඩ්ඩකට. රූපය සංඥාව සමතික්කමනය කරන්නේ ඉක්මවා යන්නේ කොහොමද? ඔබතුමාගේ අද්දකින් භාවනා වලින් කොහොමද මේ අවස්ථාවට එන්නේ? එනවනම් මේ අවස්ථාවට එන්න උත්සාහ කරන ඔස්සන් කොහොමද අපි කලිත් මෙතික් කරලා නැතා වුණත් කරනවා නම් කොහොමද අපි කළ යුතු වන්නේ කියලා අපි මේ ප්‍රතිපදාවක් ගැනම දැන් කතා කරමු. අපි සූත්‍රයෙන් පොඩි කික් එකක් ගත්ත පමණයි. දැන් සූත්‍රයේ පැත්තක තියෙනවා. දැන් සූත්‍රයෙන් අපිට කිව්වා කොහොමද කරන්නේ කියලා. අපි දැන් බලමු කොහොමද මේක කරගන්න පුළුවන්. හොඳයි බොහොමදයි. එහෙනම් දැන් රූප සංඥාව සමත්‍තිකම කියලා කියන්නේ මොකද? සමත්‍තිකම කියන එකේ අත්ගම කියන එකේ වෙනසක් තියෙනවා. තොර සමතික්කමා කියන්නේ ඒක ඉක්මවා යනවා කියන එක. නැති කරනවා කියන එක නෙවෙයි. එතකොට මේ රූප සංඥාව ඉක්මවා යන්නේ කොහොමද කියන එක මට තේරෙන විදිහට නම් ඒ රූප සංඥාව යම් කිසි රූප සංඥාවක් අපිට ඇති වුණාම නැත්නම් මට ඇති වුණාම මම ඒක දිහා බලිය යුත්තේ මොන ආකාරයෙන්ද කියන විදිහට තමයි මේ සමතික්කමාව සිදු වෙන්නේ. එතකොට මට පෙනෙන විදිහට මේක බැලිය යුත්තේ මේකේ බැලියුත් ආකාර කීපයක් මට පේනවා. එකක් තමයි මේ අනිච්ච දුක්ඛ අනාත්ම හැටියට ඒ ත්‍රිලක්ෂණ විදිහට බලන එක. ඒ වගේම මේක තව එකක් තමයි මේක අසුභ සංඥාව නැත්තම් අසුභය හැටියට බලන එක. අසුභය කියලා කිව්වේ මේක ජරාදයක් හැටියට නෙමෙයි, මේකෙන් ඇති වැඩක් නැහැ. මේ දැන් මට සංඥාවක් ඇති වෙලා තියෙනවා, ඒක යම්කිසි ප්‍රයෝජනයක් තියෙනවද? ඒ ප්‍රයෝජනයක් නැතිකම දකිනකොට ඒක ඉක්මවා යනවා. ඒ කියන්නේ ඒකට ඇලෙන්නේ නැතිකම තමයි මට මේ ඉක්මවා යනවා කියන ගතියෙන් මට තේරෙන්නේ. ඒක නැති කරනව නෙවෙයි, ඒක තියෙනවා තමයි. නමුත් ඒක හිතීච්ච දෙන් ඒකට මම සම්බන්ධ වෙන්නේ නැහැ, මම සම්බන්ධ නොවි ඉදිරියට යනවා කියන තේරුමයි මට තේරෙන්නේ. ඒක හරියට අපි මඩවලක් මට තේරෙන උදාහරණයක් ගත්තොත්, මඩවලක් තියෙනවා නම් පාරේ මම මඩවල දැක්කහම ඒක මඩවලෙන් එක්ක උඩින් පැනලා යනවා නැත්නම් වටෙන් යනවා මඩ ගා ගන්න නැතුව. ඒ වගේ එතන නැති කරන්න නෙවෙයි හදන්නේ, ඒක පාවිච්චි නොකර තමුන්ගේ ඉදිරි ගමන යන එකයි මට එතන තේරෙන. ඒකට මතක මනෝනම් කරන්නේ කරන්න මං හිතන්නේ ඒ දැන් යම් කිසි රූපයක් ඕනෑම රූපයක් මගේ සිතට ආවහම ඒ සිතේ දිහා බලනවා, දැන් මේ රූපේ මට මොකක්ද මේකින් ප්‍රයෝජනයක් තියෙනවද? යම් කිසි ප්‍රයෝජනයක් තියෙනවා නම් තමයි මේකේ ඇලෙන්නේ. ප්‍රයෝජනයක් නැතිකම සිතට හේතු කරගත්තාම ඒක ඇලීමක් නැහැ. ඒ වගේම ඕනෑම රූපයක් දිහා හොඳට බලාගෙන ඉන්නකොට ඒක සිතේ තමුන්ගේම සිතේ මට පේනවා ඒක දිගටම නිත්‍ය වශයෙන් තියෙන්නේ නැහැ, ඒක වෙනස් වෙනවා. ඉතින් මේ ක්‍රමය තමයි මම තේරුම් ගන්න තියෙන්නේ. තේරුම් ගන්න. තේරුම් ගන්න දලොත් මහත්තයා සීල දෙනාටම මේ මම දැන් කියන්න අපේ මේ මහත්තයා කිව්වා ඇත්තටම දැන් මතයක් තියෙනවා ආකාස සංඥායතනය ගැන. ඉතින් ආකාස සංඥායතනයට සමවැදීමට අවශ්‍ය නැහැ කියන එක සමහර අයගේ මතයක් තියෙනවා. ඒකත් පොඩ්ඩක් මම පැහැදිලි කරලා දෙන්නම්. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ විද්‍යට බුදුරජාණන් වහන්සේ යොමු කරෙව්වේ එතෙන්දි විරාගයෙන් සිටින ඒ යෝගාවචරයට ලීසි වෙනවා. ඒ ආකාස සංඥායතනේ ආකින්චායතනේ නේවසඤ්ඤායතනේ නේ තුලින් ගිහිල්ලා එතනින් විදර්ශනාවට එන්න. ඉතින් මෙතෙන්දි දැන් සමහර අය කියනවා එතෙන්දි ගිහිල්ලා අතරමං වෙන නිසා වෙන්න ඇති. කිසිය වෙතත් ඊග වැඩිම වශයෙන් රූප සංඥා වැඩිම වශයෙන් නම් මත දෙකක් තියෙනවා. එකක් ආකාශය අනන්තයි කියලා මෙනෙහි කිරීම. එතකොට ඒක මේ සූත්‍රයේ තියෙන විදිහට එතකොට මට කියන්න වෙනවා සමහර අපි අභිධර්ම ඉගෙන ගත්ත ජිනාලංකාර ස්වාමීන් වහන්සේ කියපු විදිහක් ප්‍රශ්නෙකදීත් අහුවා. උන්වහන්සේ තේරුම් කරා අපිට රූපව මේව කරන ගැන කියනකොට ආකාස සංඥායතනයේ කියන ධානයේ තේින්නේ තමන්ගේ ශරීරය තුළ තියෙන මේ සංඥා තලයක් ඇති කරගැනීමෙන් කියලා. ඒ කියන්නේ පාංගෙඩියක් අරගෙන පිහකින් කපනකොට අපිට පාංගෙඩිය තුළට පිහ යන්නේ ඒකේ ආකාශය, ඒකේ තියෙන ආකාශ කොටස් කිස් කොටස් වෙන් කරගෙන යමින් කියලා. ඉතින් මේ විදිහට ඒ ගැන මෙනෙහි කිරීමෙන් ආකාශ සංඥාව තලයක් අරගෙන මෙනෙහි කිරීම කියන එකයි එතෙන් සිත්ත මතේ උගලන් තියෙන. එතකොට මම මේක ප්‍රැක්ටිකල් වශයෙන් මම නම් මේව කරන්නේ සාමාන්‍ය රූපේ කියලා කියන්නේ මම ඇත්තටම මගේ මේ තියෙන කාය රූපේ කියන්නේ බලලා කාය රූපේ තුලින් මට විදර්ශනාවට යොමු කරගෙන කායානුපස්සනාව ඒ කියන්නේ සුඛී අත්තානම් පරිහරණය කියන්නේ මම මේ ඉන්න මොහොතේ මේ අර සූත්‍රයකත් තියෙනවා මේ මේ මොහොතේ සිත තියාගෙන ඉන්න පුළුවන් නම් මට මේ මගේ තියෙන කයේ තියෙන ඉරියව්ව තුළ මට එතෙන්දි පුළුවන් වෙනවා ඒක පවත්වාගෙන යන්න. ඉතින් ඒක තමයි මම ඇත්තටම රූපේ තියෙන මේ රූපයේ තුලින් විදර්ශනා වඩමින් මම මේ කරන්නේ. ඇත්තටම බොහොම මේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනාවට ඇහුම්කන් දීලා, උන්වහන්සේලා දෙන කමඨාන් වලට ඇහුම්කන් දීලා ඒ තුලින් තමයි මම මේ මේ කියන මේ තෙරුවන් අරන් තින්නේ. ඒ කියන්නේ තමයි මට කියන්න පුළුවන්. තෙරුවන් සරණයි මහත්තයා. තෙරුවන් සරණයි. සාමචිත්ත මද්දිනේ. හොඳයි, තෙරුවන් සරණයි. බොහොම පිං ප්‍රසන්න වාසය. මම නැවතත් මම හිතනවා ප්‍රොෆෙසර් කොප්ලිකටින් මින් වෙලාව මේ කාරණාවන් මත විචාර කරනවන් සම්බන්ධ කරලා ඔබතුමාගෙන් අපි තවදුරටත් බලාපොරොත්තු වෙනවා. මම කලින් කිව්වාගේ තම ගෞරවණ ඉල්ලා සිටිනවා. දැන් අපි බලමු අපි මේකට අපිට මේ මෙතනින් එක්කෙනෙක් හෝ දෙන්නෙකුට කවද මේ භාවනාවන් කරන තුල උපකාරයක් වෙන විදිහට කොහොමද මේ රූප සංඥා සම්පතික්‍රමණය කිරීම සඳහා ක්‍රම ඒ දැන් හැදිලා අපිට කල්පනා කරන්න පුළුවන්. හොඳයි, තෙරුවන් සරණයි හැම දෙනාටම. මේ ඇත්තටම හරි වටිනවා. දැන් ඕක අර වචන ගොඩ විස්තර කරනවට වඩා මේක දැන් ප්‍රායෝගිකව පැත්තට දැන් රූප සංඥාව සමතික්‍රමණය. සමතික්‍රම කියන්නේ සමතික්‍රමණය, ඉක්මවා යෑමක්. ඒක ඒ සමතික්‍රමා කියන්නේ දැන් ඒක විනිවිද දැකීමක් වගේ. අපේ මට මතක් වෙනවා මේ කටුකුරුන් දේශනාවෙන් වහන්සේ එක්ක සාකච්ඡා කරද්දී උන්වහන්සේ කියනවා දැන් අර දැන් වතුරේ වැටුණ ඡායාවක් අපි දකිද්දී දැන් අර බල්ලා ඒ දණ්ඩෙන් වතුරට එදිලා පෙනිලා ඡායාවේ නැවතිලා ඒක බල්ලා විදිහට අරගෙන දැන් එතන සමතික්‍රමණය කියන්නේ ඒ ඡායාව විනිවිද දකින්න. දැන් අපිට අර ඡායාව තිබුණාට අපිට ඒ ඡායාව විනිවිද පතුල දැකීමේ හැකියාවක්. පතුල දැකීමට වඩා දැන් අර ඡායාව ඉක්මවා යෑම විනිවිද දැකීමක් වගේ. ඒකට විනිවිද දකිනකොට අපි ඡායාවට අහු වෙන්නේ නැහැ. ඒක රූපයක් කරලා ගන්නවා. ඒක ඉක්මවා යනවා. අනේ මේ වගේ අදහසක් මේ වචනේ තේරුම් ගන්න සමතික්‍රමණය කරනවා කියනකොට මේක මේ කියනවා නෙමෙයි ඒක ඉස්සවා යනවා වගේ ගතියක් තියෙන්නේ. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් ඉන්නේ රූප සංඥායි. රූපයක් තියෙනවා. රූපයට අපි අහු වෙනවා. එතකොට අනේ අහු වෙන ගතිය ඉස්මවා යෑමක් නැත්නම් ඒ රූපේ විනිවිද යෑමක දැක්මක් ඇති වෙන ගතිය තමයි මේ රූප සංඥාන සමතික්කමා කියන්නේ. එතකොට රූප සංඥාව නැතුව නෙමෙයි හැබැයි ඒකට අහු නොවන එක ඉක්මවා යන දැක්මක් රූප සංඥානං සමතික්කමා. මේක ඇත්තටම දෙවිදිහකට ලබන්න පුළුවන්. ඒකේ පළවෙනි විදිහ තමයි ඔය යටපත් කිරීම තුළ යන ගතිය. ඒක තමයි සාමාන්‍ය ධානය වැඩි වීම කියලා අපි දන්නේ. ඒක මෙතන මේ ඇත්තටම මේ ආකාසානං ඡායතනේ ගැන එකපාරට කතා කරන එක එච්චර සාධාරණ නෑ. අර මුල හතර අමතක කරලා ඉතින් මුලින් රූපාවචර ධාන හතරක් වඩලා ඊළඟ අවස්ථාව තමයි මේ ආකාසානං ඡායතනේ කියන එක. එතකොට මේ සමාධිය පැත්තෙන් ආවොත් පිළිවෙලින් තමයි කෙනෙකුට එන්න වෙන්නේ. ප්‍රථම ධාන, ද්විතීක ධාන, තෘතීක ධාන, චතුර්ථ ධාන වඩලා ඊළඟට ඒ ධානය තමයි මේ ආකාසානං ඡායතනේ කියන්නේ. ඒකතර මුල හතරෙම තියෙනවා රූපය ගැන හැඟීමක්. දැන් යම් කිසි කෙනෙක් චතුර්ථ ධානය දක්වා වඩලා තියෙනවා නම් අත්දකලා ඇති එතන ඉද්දිත් මේ යාන්තම් නිකන් තමන් අර වාඩිලා ඉන්න ගතියක් වගේ කියන ස්වභාවය අඳුරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ මුළු ශරීරයම නෙවෙයි, යාන්තම් නිකන් දැනෙන යම් කිසි ගතියක්. හැබැයි මේ ආකාසානං ඡායතන කියන නැත්නම් අරූපාවචර එකකතිවත් යන්තම්වත් රූපමය ගතියක් දැනෙන්නේ නැහැ, අත් දකින්න බෑ. මේ එහෙම ගතියකුත් තියෙනවා ඒ ප්‍රායෝගික පැත්තේදී. ඉතින් මෙතන මේ දෙවිදිහක් කිව්වේ මම, එකක් තමයි අර රූපය තියෙන බවට එන්න නොදී යටපත් කරනවා. ඒ යටපත් කිරීම යටපත් කරනවා කියනකොටම තේරුම් ගන්න ඒක తాවකාලිකව යටපත් කිරීමක් ආයේ මතුවෙනවා. ඒක එක විදිහක්. අනිත් විදිහ තමයි රූපය ඇති වෙන්න හේතු දැකලා ඒ හේතුන් අයින් කිරීම තුලින් රූපය ඉක්මවා යෑමක්. ඒකට ඔනෝයේ දෙවිදිහටම පුළුවන්. ඔක කියනකොට පෙයි මේ හිතටත් ඇවිල්ලා ඇති. එකක් සමතේ පැත්තෙන් අනිත් එක විදර්ශනීය පැත්තෙන් කියන එක. ඒකට සමතේ පැත්තෙන් යන්නේ අර හිත සමාධිමත් කර කර කර කර අපි අර ප්‍රථම ධානයේදී තිබුණේව යින් කොටසක් අඩු වෙනවා දෙවෙනි ධානිත. විස්තර වශයෙන් කිව්වොත් විතක්ක ਵਿਚාර දෙක අයින් කරලා තමයි දෙවෙනි ධානිත එන්නේ. එතකොට ප්‍රීති සුඛ ඒකග්ගත එතන තියෙනවා. එකෙන් තුන්වෙනි ධානිත එනකොට ප්‍රීතිය අයින් වෙලා සුඛ ඒකග්ගත කියන දෙක ඒකෙදි තමයි සුඛය හොඳටම දැනෙන්නේ. ඊළඟට චතුර්ථ ධානිත එනකොට සුඛ කියන එක උපේක්ෂා බවට පත් වෙනවා. ඒ කියන්නේ තවදුරටත් ඒක සුඛ නෙමෙයි. ඒකට උපේක්ඛා ඒකග්ගත කියන ටික ඊට දැන් ඒවයි පේනවා. මේ පිළිවෙලින් මේවා එකින් එක අඩුවීමක් තියෙනවා. එතකොට ඊළඟට මේ අරූපාවචර මට්ටමට අරූපාවචර කියන වචනේම තියෙනවා. ඒ රූපයක් යෙදෙන්නේ නැහැ කියන මට්ටමක්. එතකොට ඒ රූප ගතියක් දැනීමක් තිබුණා නම් ඒකත් යටපත් වෙලා ඒ කාලය තුල මේ ආකාසානංචයතනට සමවැදිලා ඉන්න කාලය තුල කිසිම රූප හැඟීමක් එන්නේ නැහැ. ඒ කියන්නේ ඒක යටපත් කිරීමක් තුලින් එතෙන්දී ඒ රූප සංඥාව ඉක්මවා යන එක විදිහක් ඒක. ඒ කියන්නේ රූප සංඥාවට මතු වෙන්න නොදී යටපත් කරගන්න ස්වභාවයක්. ඒක ඔය මානසික ඒකාග්‍රතාවය දියුණු කිරීම තුලින් ගන්න පුළුවන්. ඒක ඒ කියන්නේ එතන තේරුම් ගන්න ඕන මේ රූපය පිරිසිඳ දැකීමකින් නෙවෙයි. හැබැයි රූපයට මතු වෙන්න නොදෙන පැත්තකින් තමයි එතෙන්දී අර රූපය මේ රූප සංඥාවෙන් මිදුන අවස්ථාවක ඉන්නේ. ඒ වගේ අදහසක් තමයි එතන අර ඒ සමතේ පැත්තෙන් ගිහිල්ලා සමාධිය දිනු කරගෙන ගිහිල්ලා අත්දකින කොටස. ඉතින් මේක මේ හුඟක් අය මං හිතනවා මේ සාමාන්‍ය ආනාපාන සතිය වඩන කෙනෙක් සුළු මොහොතකට හරි අත්දකිනවා. සාමාන්‍යයෙන් පැය භාගයකට වඩා ඉන්න කෙනෙක් විනාඩි 45ක් විතර වගේ මේ ආනාපාන සතිය වඩන්න පුළුවන් කෙනෙකුට සුළු මොහොතකට හරි මේක අත්දකින්න ඕන. හැබැයි ඒක රඳාපවතින්නේ නැහැ. මේ රූපයක් නැති ගතියක් ඔද එකක්. ඒකට ඒ අත්දැකපු කෙනෙක් නම් මේ කියනකොටම මේක තේරෙනවා මොකද්ද මේ කියන්න හදන්නේ කියලා. ඒකට රූප ස්වභාවයක් කොහෙත්ම නොදැනෙන අවස්ථාවක්. හැබැයි ඒක තේරුම් ගන්න මේ සමාධිය තුලින් යටපත් කිරීමෙන් ඒ මට්ටමටපත් වෙන්න පුළුවන්. ඒ මෙතෙන්දි මම මතක් කරනවා දැන් මේ ධ්‍යාන නොවඩපු අය ගොඩක් ඉන්න හින්දා මේවා හිතන්න එපා. මේ අපේ මේවා ගැන කතා කරලා මොකටද? ඕවා අපිට මේ ජීවිත කාලේ කරන්න පුළුවන් ඒවද? ඕවා කරන්න ගිහින් අපේ වෙලාව නාස්ති වෙයිද? ඔහොම එක එක මත තියෙන්න පුළුවන්. ඒක මං කියන්නේ මේක ප්‍රායෝගිකව ඕනම කෙනෙකුට තමන්ට ඕනකම තියෙනවා නම් ඒ උපදෙස් අරගෙන කළොත් බොහොම ඉක්මනට වඩන්න පුළුවන් දේවල් කියන එකත් මං මතක් කරනවා. හැබැයි ඒක අර මේ භාවනා ක්‍රමානුව වෙනස් වෙනවා. විශේෂයෙන් විදර්ශනාව පැත්තෙන් නැත්නම් ධර්මය විමසීමෙන් පැත්තෙන් ගියායට බොහොම අපහසුයි. ධ්‍යාන තියා මං හිතන්නේ මේ විනාඩි 5ක් හිත එකඟ කිරීම කියන එකත් මහා අමාරු දෙයක්. හැබැයි අපේ අත්දැකීම් මත සාමාන්‍යයෙන් ඒවට අදාළ උත්සාහී යෙදෙන කෙනෙකුට මේ පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ මූලික අවශ්‍යතාවය පය භාගයකට වඩා හිත එක් අරමුණක තියාගෙන ඉන්න හැකියාව දියුණු කර ගැනීම. එහෙම කරපු කෙනෙකුට ඉතුරු ධ්‍යාන අවශ්‍ය නම් වඩන්න හැකියාව තියෙනවා. ඒ අවශ්‍ය විදිහට උපදෙස් ලැබුණොත් තමන්ට උත්සාහ වීර්යය දන්න පුළුවන් නම් ඉතින් මෙතෙන්දී මම මූලිකව මේකට අදාළව කියන්න හදන්නේ එහෙම ගිහිල්ලා මේ රූපය ඇති වෙන්නේ නැති ස්වභාවයකට එන්න පුළුවන් ඒ විදිහට මේ රූපේ ඉක්මවා ගිහිල්ලා රූපේ නැති මට්ටමක සමහර විට ඉතින් හුඟක් කාලයක් පැය ගණන් ඉන්න පුළුවන් තත්යකට එන්න හැකියාව තියෙනවා. ඒක තමයි මේ අරූපවචර ධාන. ඉතින් මේවා වඩපු අය තමයි අපිට අර බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලිනුත් නැත්නම් ඒ කාලෙත් මේ වගේ ඒවා වඩපු පිරිසක් හිටියා. ඒව කරන්න බැරි දේවල් නෙවෙයි. ඊළඟට මේක දෙවෙනි කස්ත තමයි මේ ගාක් වැදගත් වෙන්නේ නේ. විදර්ශනයේ පැත්තෙන් කොහොමද මේ රූප සංඥාව සමතික්‍රමණය කරන්නේ? රූප සංඥානම් සමතික්‍රමා කියන එකට. ඒ එතෙන්දී තමයි අර බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදිහට රූපයේ අනිත්‍ය සංඥාව වඩන්න වෙන්නේ. ඒකට බලන්න වෙනවා ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ කියන එක. එතෙන්දී අර අපේ වසන්ත මහත්තයා බොහොම පැහැදිලි කළා මං හිතන්නේ රූපය කියන එක හටගන්න සමුදය මොකද්ද කියන එක හොඳට මෙනෙහි කරලා බලන්න වෙනවා දකින්න වෙනවා. ඒ අවබෝධය එනකොට ඒ මේ රූපයක් තියෙනවා නම් ඔක හටගත්තේ මෙහෙමයි කියලා අවබෝධි නැත්තම් සිහියනවන පිහිටන මට්ටමකට එනකොට රූපයක් පිහිටනවත් එක්කම අනිත් පැත්තට පේනවා මේ සමුදය තියෙනකන් විතර මේ රූපේ තියෙන්නේ. මේ සමුදේ යෙදුන් නැත්තම් ওই රූපෙට උපදින්න බෑනේ කියන අන්නේ විදර්ශනයක් තුලින් දැන් අපේ දැන් කීප දෙනෙක්ම මට මුණ ගැහිලා තියෙනවා මේ විදිහට මේ විදර්ශනයේ රූප සංඥාව ඉක්මවා ගිය එතකොට මේ රූපය ගැන ආයතන ගැන නිතර නිතර බලබලා ඉන්නකොට මේක මේ විශේෂ දෙයක් තියෙනවා මේක මේ ඇස් පියාගෙනත් මේ මට්ටමට එන්න පුළුවන් ඇස් ඇරගෙනත් මේ මට්ටමට එන්න පුළුවන් කමක් තියෙනවා මේ විදර්ශනය තුලින්. එතකොට ඒකේ සමුදය හොඳට අඳුර කියන අන්නේ පැත්ත නිතර නිතර නුවණින් පෙන්වීම තුළ රූපය ඉක්මවා යෑමකට යන්න පුළුවන්. ඉතින් ඒක තමයි මම දකින්නේ අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි හෝති කියන පැත්ත. ඒ කියන්නේ අපේ සාමාන්‍ය පුරුද්ද තමයි හෙන් රූප දැක්කම නිමිති ඉතුරු කරගන්නවා. හැබැයි ඔක ඇත්ත දකින්න පුරුදු වෙනකොට මේ නිමිති හැදුවේ මොඩකමට නේද කියන සිහිය නොවන පිහිටනකොට ටිකෙන් ටික අර මුලින් වෙන්නේ වෙනද තරම් නිමිති හදන්නේ. ඒක දිනු වෙන්න සිහිය නොවන පිහිටන හැම මොහොතෙම මේ නිමිති සකස් කරන්නේ නැති පැත්තකට යනවා. එතකොට ඒ රූප සංඥාව ඉක්මවා යෑමේ හැකියාවක් එනවා. හැබැයි ඒක ලේසි වැඩක් නෙමෙයි. අර සමතෙන් එකට එනවා වගේ ලේසි වැඩක් නෙමෙයි. බොහෝම කැපකිරීමකින් උනන්දුවකින් කරන්න ඕන දෙයක් කියන එක. ඔන්න ඔය දෙපැත්තක් මම දකිනවා මේ රූප සංඥා නම් සමතික්කමා කියන එක. ඔව් කොබලගේ මහත්මයා මම පෙරවත්නේ මම ඔබතුමාගෙන් ප්‍රශ්නයක් දෙකක් අසමින් ඉස්සර යමු කිදුවා. මට මෙන්න මේ කාරණාව පොඩ්ඩක් මේ පැහැදිලි කරලා දෙන්න. මේ මම ටිකක් එකකින් කාගෙන යනනම් එකක් ඉස්සෙල්ලා මේ රූපේ අනිච්ඡානුපස්සන භාවිතා බහුලීකතා යවන පඥම් පරිපූර්ණති අතීතානාගත පච්චුප්පන්නේ රූපේ අනිච්ඡානුපස්සන භාවිතා බහුලීකතා යවන පඥම් පරිපූර්ණති කියලා කියනවානේ. එතකොට මේ ඒ රූපේ අනිච්ඡානුපස්සනාව ගැන ඔබතුමා දැන් ඔබට කියලා දුන්නේ ඉන්න අනිච්ඡානුපස්සන ගැන හින්දා මම අහන්නේ. ඒක භාවිතා කරන කෙනා මේ පොඩු පුණා වඩන කෙනා ජවන ප්‍රඥාව වඩනවා අතීත අනාගත වශයෙන් දකින්න කෙනා ඒ විදිහට කියලා. ඒක නැවතත් කෙටියෙන් මම ඉති කොටසට අහන්නේ කලින් ඒකෙන් ඒ කොටස වල පැහැදිලි කරන දෙන්න මොකද මට කරන්න උපදේශයක් ඇටිට මේ අහන්නේ. රූපේ අනිච්ඡානුපස්සනාව පොඩු පුණා වඩන කෙනා ජවන ප්‍රඥා පරිපූර්ණ කරනවා කියවම එතින් මේ රූපේ අනිච්ඡානුපස්සනාව කියලා කියවම මේ දැන් ඔබතුමා පැහැදිලි කරා රූපේ ඇත්තම රූපයක් කියලා දෙයක් තියෙනවාද ඒ සමුදය නැතුනම රූපේ නැහැ කියලා දෙ විදියට බැලීමක්ද මේ කරන්නේ? රූපේ නැති බව බැලීමක්ද මේ බලන්නේ? රූපේ අනිත්‍ය අනිත්‍යානුපස්සනාවද මේ බලන්නේ කියන දේ පොඩ්ඩක් පොඩ්ඩක් පැහැදිලි කරගන්න. මොකද ඊට පස්සේ තව රූපේ බලන තව ගොඩක් දේවල් තියෙනවා. රූපයක් නැහැ කියන තැනින් බලනවාද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න අපි කොටස් ලියමු. හොඳයි හොඳයි. දැන් ඒක අතීත රූපවලටත් බලන්න පුළුවන්, අනාගත රූපවලටත් බලන්න පුළුවන්, වර්තමාන රූපවලටත් බලන්න පුළුවන්. එතකොට ඒ කොයි රූපෙට බැලුවත් දැන් සමුදය බැලීම තුලදී ඒ බලන්න තියෙන්නේ දැන් තමන් දැනගත්තු රූපෙන් පටන් ගන්න. ඒ රූපේ දැන් වර්තමානයේ තියෙනවා කියලා හිතන රූපයක් වෙන්න පුළුවන්. නැත්නම් අපි අතීතෙදී ගත්තු රූපයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනාගතෙදී දකින්න හම්බ වෙයි කියලා හිතන රූපයක් වෙන්න පුළුවන්. ඒ කොයි රූපේ වුණත් අනිත්‍ය අනිත්‍යානුපස්සීන අනිත්‍ය සංඥාව වඩනවා කියන්නේ ওই රූපේ සමුදය අඳුර ගන්න. ඒක හටගත්තේ කොහොමද කියලා අඳුර ගැනීම. ඒ අඳුර ගැනීමෙත් ඇත්තටම පිළිවෙලක් තියෙනවා. එකක් තමයි අපි මේක තමන් ඉන්න මානසික මට්ටම අඳුරගෙන ඒකට හරියන විදිහට කරන්න වෙනවා. අපිට මූලිකව බලවත් වෙලා තියෙන්නේ එළියේ රූපයක් තියෙනවා කියන මට්ටම තමයි සාමාන්‍ය කෙනාගේ තියෙන්නේ. අපි හැමෝම අපි හිතන්නේ දැන් මේ ශරීරයක් තියෙනවා කියන මට්ටමේ තමයි ජීවත් වෙන්නේ. එතකොට ඒකේ අර බලවත් කෙලෙස් ටික තුනී වෙන විදිහේ භාවනාවල යෙදෙන්න වෙනවා. ඒක අනිවාර්යෙන් යෙදෙන්න ඕන එකක්. ඒකේ විදිහ තමයි දැන් මේ රූපේ සමුදේ මේ ශරීර රූපේ සමුදේ බලනකොට අපිට මුලින්ම බලන්න පුළුවන් ওই ශරීරයක් කිව්වට උතන තියෙන්නේ මෙන්න මේ කොටස් ගොඩක එකතුවක්. කැස්ලොම් නිය දත්ත ආදී වශයෙන් මේවා තියෙන තැනකනේ අපි ශරීරයක් පනවගෙන ඉන්නේ. ඊළඟට මේක තව ටිකක් එහාට බලන්න පුළුවන්. කැස්ලොම් නිය දත් කියලා කිව්වට ওই තැනක් තියෙන්නේ මේ සතර මහා රූප කලාප ගොඩක් තියෙන තැනකනේ මේක බැලුවේ. ඔය විදිහට බලන්න පුළුවන්. මකද එහෙම බැලීමේදී කැඩෙන කෙලස් වර්ගයක් තියෙනවා. ඒ ටික එහෙනම් අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්. ඒක නිවරණයටපත් කිරීමට උදව් වෙනවා. හැබැයි දැන් මේ ටික ඔක්කොම තාම අපි සමුදයක් හෙව්වට මේ ලෝකේ තියෙන රූපයක් හැදිච්ච හැටි තමයි මේ බැලුවේ. ඒකට එකෙන් තේරුම් ගන්න මේක ලෝකෙට අහු වෙනා කරන දෙයක්. කියන්නේ රූපේ තියෙනවා කියලා පටන් අරන් කරන දෙයක්. ඒකට සමහර විට රූපයක් නැහැ කියන දැක්මකට එන්න පුළුවන්. හැබැයි ওই රූපයක් තියෙනවා කියන එකවත් නැහැ කියන එකවත් දෙකම බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ප්‍රතික්ෂේප කරපු අන්ත දෙකක්. ශාස්ත්‍රයයි උච්ඡේදයයි. ඒකට දලුවත් තමයි අහුවා වගේ මේ රූපයක් නැහැ කියලා බැලීමක් නෙවෙයි. අපිට බලන්න තියෙන්නේ මෙන්න මේ ඒ රූපයක් වෙනුනට රූපයක් නැහැ කියලා බලන ක්‍රමයක් නෙවෙයි මේක. එහෙන් බලලා කවදාවත් ඇත්ත දකින්න බෑ. මේ බුදුරජාණන් වහන්සේ පෙන්නුව විදිහ තමයි රූපයක් තියෙනවා නම් ඒක සමුදේ බලන්න. එතකොට මම ඔය මූලිකව පෙන්නුව සමුදේ බැලීම තමයි ඒක මේ ලෝකෙට අයිති පැත්තෙන් බැලීම. ඒකෙන් සෑහෙන දුරකට මනස වැඩෙනවා. ඒකට අපි කියනවා ලෝකෝත්තර දර්ශනයට එන්න මනස සකස් කරනවා. ඒකෙන් ඒක පූර්ව ප්‍රතිපදාව නැත්නම් ආදිබ්‍රහ්මචර්යය. ඊළඟට අනිත් එකට එන්නකොට එතනින් එහාට බලන්න වෙනවා. ඒකෙන් මේ එහාට යන්න විදිහ දැනගන්න නම් ඒ දහම අපි නුවණින් විමසමින්ම යන්න ඕන තැනක්. එතකොට මේ රූපේ අනිත්‍ය සංඥාව වඩන්න කියන එක එතන මම මතක් කරන්න ඕනේ. තව විදිහක් තමයි මේ රූපයක් තියෙනවා, ඕක ඇති වෙනවා නැති වෙනවා කියන එක. එතකොට මේ රූපය හතරන් නිරුද්ධ වුණා, ඇති වෙලා නැති වුණා නේද කියන පැත්තකෙනු බලන්න පුළුවන්. ඒක තව පැත්තක්. ඊළඟ පැත්ත තමයි මේ රූපේ මොකද්ද, රූපේ සමුදේ මොකද්ද, රූපේ අත්සංගමේ මොකද්ද කියලා අපි තව ටිකක් ගැඹුරින් එහාට ගිහිල්ලා බලනවා. ඒ බැලීමට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදි ටික අපිට ගන්න වෙන්නේ. ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්. එතෙන්දි තමයි අපි අර වසන්ත මහත්තයා කිව්වා වගේ මේ ආයතන පැත්තෙන් රූපයේ තියෙන බව දැනගත්තේ කොහොමද? මේක මම ගොඩාක් සාකච්ඡා වල පැහැදිලි කරලා තියෙන දෙයක් ඕන ආයතනයක් කරහා නේද මේක දැනගත්තේ කියන පැත්තෙන් හොයාගන්න වෙනවා. ඒ කියන්නේ හෙන් දැකලා දැනගත්තද කණෙන් අහලා දැනගත්තද ඒ විදිහට එතන සම්බන්ධ වුණ ආයතන ටික ඉනිහි කරලා එතකොට තේනවා ඇහෙන් හරි කණෙන් හරි නාසයෙන් හරි මොකක් හරි එකකින් අරන් දීපු සංඥාවක් ගැන කල්පනා කරන්න ගිහිල්ලා නේද ඔය රූපේ ගැන දැනගත්තේ. හොඳයි අපි ඉතින් නැවතත් යමු. මොකද මේ මුළු කතාවතුම රූපේ ගැන තියෙන අපි කලින් කතා කරපු දේ වටා යන හින්දා මට මේ ටික ඔක්කොම ටික ගන්න උත්සාහ කරනවා. මම නම් ගන්න බැරි වෙයි. මොකද ඔබතුමා දන්නවා වගේ يعني ඒ අනිච්චාන ප්‍රශ්නාව රූපේ ගැනම තියෙන අනිච්චාන ප්‍රශ්නාව, දුක්ඛාන ප්‍රශ්නාව, අනාත්මාන ප්‍රශ්නාව, ඊගවට නිබ්බිදාන ප්‍රශ්නාව, විරාගාන ප්‍රශ්නාව, නිරෝධාන ප්‍රශ්නාව, පටිනිස්සග්ගාන ප්‍රශ්නාව ආදි වශයෙන් උපසන ගණනාවක් රූපේ ගැනීම. ඉතින් මට කැමැත්තක් හිතේ ඇතුණා මේ සියල්ල ගැනම කෙටියෙන් හරි ඉස්මතු කර ගන්න පුළුවන් නම් මොකද්ද මේ රූපේ මේ දෙ බලන්නේ කොහොමද කියලා. ඉතින් ඒ කතාවම නිෂ්ප්‍රභාවේ රූපයක් නැතම කියන එතනින් අපි අර පූර්ණ ප්‍රඥාව තියෙන කෙනාගේ මට්ටමෙන් මේක ගන්න ගියොත් එහෙම නැතුව මේ භාවනාවට වාඩි වෙච්ච පුතජන එහෙම නැත්තම් පූර්ණ ප්‍රඥාව ලැබපු කෙනෙක් ඒ භාවනාවක් ගැන තමයි මේ කතා කරන්නේ. හඳ ඒ ටික අපි කතා කරන මේ ඒ විදිහට කියලා හිතෙනවා. ඒ වගේම අර රූප මේ අනිච්චන ප්‍රශ්න වදින කෙනා ජවන ප්‍රශ්නාව පරිපූර්ණ කරනවා කියන එකත් දැනගන්න කැමතියි. දුක්ඛාන ප්‍රශ්නාව ඔය ආකාරයට වදින පුද්ගලයා රූපේ දුක්ඛාන ප්‍රශ්න වදින කෙනා එයාටත් කියනවා කියන්නේ ජවන ප්‍රශ්නාව පරිපූර්ණයි කියලාමයි. ඊගවට ඔබතුමා එක ළඟ ළඟ ඔබ දෙකක් නෝනම් දෙකක් අනත්තන් ප්‍රශ්නවත් ගන්න අනත්තන් ප්‍රශ්නා භාවිතා බෝධි ප්‍රතික්ෂණ කෙනා ජවන ප්‍රඥා පරිපූර්ණ යුති කියලා කියනවා. ඊගවට නිබ්බාන ප්‍රශ්නා භාවිතා කරන කෙනා තික්ක පඤ්ඤම් පරිපූර්ණ යුති කියලා. ඉතින් අපි එතෙන් නතර කරමු. ඉතුටි ඒ කාරණා තුන දැන් අනිකල් ප්‍රශ්න කියපු නිසා දුක්ඛාන ප්‍රශ්නාවත් අනත්තන ප්‍රශ්නාවත් ඊගාට නිබ්බිදාන ප්‍රශ්නාවත් කියන කොටස් ටික රූපේ කොහොමද මේ අනුපස්සන හතර කරන්නේ කියලා අපිට කෙටියෙන් කියලා දෙන්න ප්‍රොස්කොබ්ලි කිව්වා. හඳයි මම කිය අපේ පරණ සාකච්ඡා අහපු අය නම් මේ අනිච්චානුපස්සනාව මොකද්ද කියන එක දන්නවා. ඒත් මම මේක සම්පූර්ණ වෙන්න කෙටියෙන් බොහොම කෙටියෙන් මතක් කරන්නම්. දැන් ආයතන පැත්තෙන් මේක හැදෙන හැටි බලන්න වෙනවා. සමුදයයි අත්සංගමය කියන එක. ඒකට යම් කිසි රූපයක් තියෙන බව දැනගත්තොත් මොන ආයතන හතරද දැනගත්තේ. ඒකේ පහසුම එක තමයි දැන් සද්දයක් ඇහෙනකොට එළියේ රූපයක් තියෙනවා කියලා දැනගන්නවා. ඒකට එළියේ තියෙන රූපය තමයි රූපය. ඒක දලුවත් මහත්තයා කිව්වා වගේ දැන් මේ මොහොතේ අපි වර්තමාන රූපයක්. ඒකට වර්තමාන රූපය උන දැන් හෝන් එකක් ගහනවා එනවා කාර් එකක් මේ මොහොතේ එළියේ තියනවා කියලා හිතනවා. ඒතකොට වර්තමාන රූපේ. ඒතකොට වර්තමාන රූපේ සමුදේ බලන්න ගියොත් අපිට බලන්න වෙනවා මේ කණෙන් සද්දය ඇහුන නිසානේ අපි ඕක දැනගත්තේ. එහෙනම් සෝතායතනේ ඒක ගැන කල්පනා කිරීම තුළ. මොකද සෝතායතනෙට විතරක් රූපේ දෙන්න බෑ. සෝතායතනෙට පුළුවන් සද්දේ දෙන්න විතරයි. සද්දේ ගැන කල්පනා කිරීම තුළ අපේ අදහස් ටික දාලා නේද ওই කාරකක් කියලා දැනගත්තේ. ඒ කාරක නේද අපි එළියේ තියනවා කියලා විශ්වාස කළේ. ඔන්න ඔය ටික බැලුවොත් වෙයි මේ හිතෙන් හදපු එකක් එළියේ තියෙන්න බෑ. මේ එතන මෝඩකම යෙදුනා හින්දානේ එළියේ කාරක පිහිටෙවි. ඒකට එතන රූපයයි රූප සමුදයයි රූප සංගමයයි පැහැදිලි ඇති. ඒ කියන්නේ හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියලා තන සිහිනවන පිහිටෙනකොට ඔන්න දැන් රූපේ අනිත්‍ය සංඥාව වැඩෙනවා. ඒ තුලින් එතකොට අර මුලින් මෝඩකමට පිහිටපු රූපේ නුවණ පිහිටෙනකොට උපදින්න බෑ කියන ඒ සමුදේ තියෙන කන් රූපේ තියෙන සමුදේ නැත්නම් රූපේ නෑ කියන අදහස එයි. ඉති රූපස්ස සමුදේ තිරූපස්ස අත්ංගම. එතන ප්‍රතිසම්පන්න බව තියෙනයි මස්මින් සති ඉඳන් හොති මස්මින් අසති ඉඳන් නහෝති කියන එක. ඊළඟට අපි ගියොත් ඔය දුක්ඛ සංඥාව කියන එක දුක විදිහට මෙනෙහි කරන්නේ කොහමද? එතනත් අපි දැන් සාමාන්‍ය මේවා හැම එකක්ම අපි අර පූර්ව ප්‍රතිපදාවේ ඉඳන් මේ දර්ශනෙට එන්න ඕන. පූර්ව ප්‍රතිපදාව තමයි යන කාරකක් තියෙනවා. ඔක මේ අනේ මට ඔච්චර සල්ලි නැහැනේ ඔය වගේ හොඳ කාර් එකක් ගන්න කියලා ඒ පැත්තෙන් අයි ලෝකෙට අයිති දුකක් එන්න පුළුවන්. ඒතත ඒක නැති වෙන්න අපිට අර කාර් එක කඩලා බින්දලා බලලා රවමේවා ඕක වෙනස් වෙන දෙයක් නෑ. ඔකට මොකට බැලෙන්නේ ඒ පැත්තෙන් බලලා මේ ඔකට දුක් වෙලා වැඩක් නැහැනේ කියන පැත්තෙන් දුක අඩු කරගන්න පුළුවන්. ඒක යටපත් කර ගැනීමක්. හැබැයි දැන් ආර්ය දර්ශනයේදී මේ සමති ක්‍රමනේ යටපත් කිරීමෙන් එහාට යන්න ඕනේ. ඒකෙදි මේ ඒකේ සමුදයක් බලලම මේ දුක නැති කරන්නේ සමුදේ නැති කිරීම තුලින්. නැතුව රූපේ නැති කිරීමෙන් තුලින් නෙවෙයි. ඒකට දැන් මේකේ දැන් දුක්ඛ සංඥාව වඩන කෙනා හැම රූපයක්ම දුකයි කියන අවබෝධයක් ඉස්සෙල්ලා ඇති කරගන්න තියෙනවා. ඒක ඒක තියෙන කෙනාට විතරයි මේ දුක්ඛ සංඥාවෙන් වඩන්න පුළුවන්. දැන් අනිත්‍ය සංඥාව තියෙන කෙනා හැම රූපයක්ම අනිත්‍යයි. අනිත්‍යයි කියනකොට මම ආයි මතක් කරනවා මොකද මේ ගොඩාක් අය හිතන්නේ අර වෙනස් වෙලා යනවා කියන එක ඒ තේරුම නෙමෙයි මම කියන්නේ. සමුදය සංගමයේ දකින්න එක. ඒ වගේම දැන් දුක්ඛ සංඥාව වඩන කෙනාට රූපයක් පිහිටනකොටම ඔය පිහිටියේ දුකනේ කියන නුවණක් සිහියක් එතන යෙදෙන්න ඕන. ඒක යෙදෙන්නත් අර දහම අහලා හොඳට තේරුම් ගන්න තමන්ගේ දැක්මක් කරගෙන තියෙන්න ඕන. ඒතර රූපයක් පිහිටීමම දුකයි කියන නුවණ. ඒක ගන්න අපිට ගන්න වෙනවා අර සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන තැනින්. රූපයක් අපි බාරගත්තනම් රූපේ දැසගත්තනම් ඕකම දුකයි නේද? ඒක නේද උපාදානේ කියන්නේ. එතකොට ඒ රූපේ තියෙනවා, ඒ රූපේ දැනගන්න මම මෙහි ඉන්නවා කියන මට්ටම එනකොටම, නැත්තම් බාහිර රූපයක් තියෙනවා කියනකොටම ඔය උපන්නේ දුකයි කියලා දැකීමේ නුවණක් එන්න ඕනේ. ඒක අවබෝධයක් තුنين එන එක. මේ උපන්නේ දුකක්. ඔක රේකපාරට මේ තේරුම් ගන්න අපහසු නිසා තමයි මම අර වන්න වතුරේ බල්ලෙක් ඉන්නවා කියනකොට එතන දුක හටගත්ත නේද කියන දකින්න නුවණක් තියෙනවා. දැන් බල්ලා කැපෙන්නේ නැහැ, එළියේ බල්ලෙක් ඉන්නවා කිව්වට ඕකේ මොකද්ද දුක? ඔය බල්ලා හිටපු දෙයක් මං ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ කියලා නිකන් ඉන්න පුළුවන්. හැබැයි අපිට පේනවා එයා ඇලුනේ ගැටුනේ නැති වුණා. ඔතන බල්ලෙක් ඉන්නවා කියන තැනම අර ලෝභ දේශේ නැති වුණාට මෝහය යෙදිලා නේද? එතකොට මේ මුලාවෙන් ඒක බාරගත්තු දුකට අහු වෙලා නේද? කියන්නේ ඇත්තටි හැටි නෙවෙයි, ඇත්තටි හැටි දැකලා නැහැ. අනේ ඒ වගේ මට්ටමකින් දුක දකින්න නෑ. ඒක නම් කියන ගා ගැඹුරින් දකින්න යනවා කියලා. එතකොට අපි මේ එළියේ රූපේ පිහිටෙන්නේ මෝඩකමට නේද? ඕකම දුකක් නේද? කියන පැත්තෙන් ඒ දුක වැටහෙනවා. නැත්තම් මේ ලෝකෙට අහු වුණා නේද? සසරේ යනවා නේද? මේක බාර ගැනීම තුලම මෙතනම මේ මම පිහිටියා නේද එළියේ රූපේ තියනවා කියනකොටම. මොකද ඒ රූපේ දැනගන්න කෙනෙකුත් හිටියා. මම මේක එතනම සම්බන්ධ කරනවා යන අර්ථ එකට. ඊළඟට යන් අපි මං හිතන්නේ දුක පැහැදිලි යටි පැහැදිලි නැත්නම් කවුරු හරි අහුවත් තව ඒක විස්තර කරමු. ඊළඟට අනාත්ම සංඥාවට යනකොට දැන් මෙතනත් ටිකක් පොඩි ගැඹුරු පැත්තක් විස්තර කළොත් දැයි කියලා හිතෙනවා. නැත්නම් දැන් අපි බාහිර දෙයක් තියෙනවා. අතන බාහිර කියන්නේ අතන. ඒ කියන්නේ දැන් දැන් ඔබ ලොංගක් අය ලංකාවේ ඉන්නේ. ලංකාව කියනකොටම ලංකාව අන්නාරෙහි බාහිර එක තියෙන්නේ කියන අදහස එනවා. මෙතන නෙවෙයි කියලා. එතකොට අපි බාහිරයක් පනවන්නේ මොකක් හින්දාද? මෙතෙන්ට සාපේක්ෂව නේද අතන කියලා කියන්නේ? දැන් එහා තියෙන මොකක් හරි අතන කියන්නේ මෙතන තිබුණොත් නේද? මෙතනක් තිබුණ නැත්නම් අතනක් පනවන්න පුළුවන් වෙයිද? මේක ටිකක් නුවණින් හිතන්න. ඒකම දැන් ලංකාව අන්න අරහි තියෙන්නේ ගාක් ඈත කියලා හිතෙනවා. හැබැයි ඔකල්ලෝ බැරි වෙලාවත් ලංකාවට ආවොත් දැන් ලංකාවට මොකද වුනේ? අතන තිබුණ අරහි තිබුණ ලංකාවට මොකද වුනේ? ඒක මෙතන වුණා නේද? ඒකට අපි දැන් දළුවත්ත මහත්තයා ඉන්න ඕස්ට්‍රේලියාව ගත්තොත් දැනට දළුවත්ත මහත්තයාට ඕස්ට්‍රේලියාව මෙතන ලංකාව අතන. වැදළුවත්ත මහත්තයා ලංකාවට ආවොත් එහෙම දැන් ලංකාව මෙතන වෙලා ඕස්ට්‍රේලියාව අතන බාහිරයට යනවා. ඒ අභ්‍යන්තරයි බාහිරයි වෙනස් වෙනවා. දැන් ওই දෙක වෙනස් උනේ මේ දැන් ලංකාව හරි ඕස්ට්‍රේලියාව හරිද කියන්නේ මං අභ්‍යන්තරේ හරි බාහිරේ හරි කියලා. නෑ. තමන් තමයි ඔක පනවන්නේ. එතකොට බලන්න ඔන්න ඔය අතන රාශ්මිය කියන එක පිහිටලා. ඒ කියන්නේ රූපය ඇසුරු කරගෙන මම කියන එක පිහිටීව මත තමයි අපිට අතනක් මෙතනක් අභ්‍යන්තරයක් බාහිරයක් කතා කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙන්න මේක තේරුම් ගත්තොත් වෙයි බාහිර රූපයක් පැනවීම තුලම මම හැංගිලා ඉන්නවා මම පනෝලා ඉවරයි. ආත්ම සංඥාව එතෙන්ට ඇවිල්ලා ඉවරයි. ඒක අභ්‍යන්තරේ මෙතනක් පැනවීම තුලත් මම කියන එක පැනවිලා ඉවරයි. ඔන්න ඕක හොඳට ගැඹුරින් දකින්න වෙනවා අනත්ත් සංඥා පැත්තට යන්න නම්. අජත්ත බහිද්ද දෙපැත්තක් ඔය ද්වේතාවය කියන එකක් පැනවෙන්නෙම මම පිහිටීම තුල මගෙන් තොරව දෙපැත්තක් පැනවීමේ හැකියාවක් නැහැ. ඒ අනත්ත කියන එක බොහොම අපි හිතනවට වඩා ගැඹුරු තත්ත්වයක් තියෙනවා මේක. ඒ නිසා තමයි අපි කතා කළ මතක ඇති අර ආනන්ද සූත්‍රය ආනන්ද ස්වාමීන් වහන්සේ සෝවාන් වෙන්න අහපු සූත්‍රයේ කියනවා රූපං උපාදායස්මීති හෝති න අනුපාදාය කියලා. එතකොට අනේ ඒ වගේ ගැඹුරකින් බලන්න ඕන. රූපය ඇසුරු කරගෙනමයි අස්මිය හිතින්නේ, ඇසුරු නොකරගෙන නොවේයි. එතකොට අපි රූපයක් ඇසුරු කරනකොට දැන් අර සලුවත්තම මම කියපු වර්තමාන රූප වේවා, අතීත රූප වේවා, අනාගත රූප වේවා, ඔය ඕන රූපයක් පැනවීම තුලම මම පනවලා ඉවරයි. මොකද මට සාපේක්ෂවයි ඔය කතා ටික කියන්නේ. අන්න එතන මේක හටගන්න හරියට සමුදය දැක්කොත් මේ සමුදය දකින්න නැති හින්දම නෙමේ මම මෙතෙන්ට රින්ගුයි. ඒ කියන්නේ මේ රූපේ පැනෙව්වේ රූපය හටගන්න සමුදය අපි දැක්කේ නැති හින්දා. සමුදය දැක්කනම් පේනවා මේ සමුදය තියෙනකන් විතරනේ රූපය ගැන කතා කරන්න පුළුවන්. සමුදය දුන්න නැත්නම් රූපයක් ගැන කතා කරන්න බෑ කියන නුවණින් දකිනකොට අර රූපයට පිහිටීමක් දෙන්න බැරි වෙනවා. රූපයට පිහිටීමක් දෙන්න බැරි වෙනවා. රූපයට පිහිටීමක් දෙන්න බැරි වෙනකොට කියන්නේ පිහිටීමක් දෙන්න බැරි වෙනකොට අර මම කියන එකට එතෙන්ට රින් ගන්න බැරි වෙනවා. එතකොට ඔන්න ඔය අනත්ත් සංඥා කියන එක තේරුම් ගත්ත කෙනෙකුට රූපයක් දකින වෙලාවට රූපයක් තියනවා කියලා හිතන වෙලාවට ඒක අතීත රූප වේවා, අනාගත රූප වේවා, වර්තමාන රූප වේවා රූපයක් තියනවා කියලා හිතනකොටම ඔන්න ආත්ම සංඥා රින්ගුව, ඔන්න මුලාව රින්ගුව, මෝහය රින්ගුව. මේ මෝහය නිසා යෝග පෑනේ වී මේ මෝහය මුලාව යෙදුම් නැත්නම් ඕක හටගන්න බෑනේ කියන ඒ පටිච්චසමුප්පන්න පැත්ත පෙන්නුවොත් එතකොට අනත්ත් පැත්තෙන් මේක වඩන්න හැකියාව තියෙනවා. ඊළඟට මං හිතන්නේ කද හතරවෙනි එක පටිනිස්සග්ගද කිව්වේ ඔව් කොමාරි රූපෙන් මිදෙන්නත් දැන් මේ ටික නුවණින් කල්පනා කළොත් එයි මේ වගේ රූපේ හටගන්නේ කොහොමද, සමුදේ හටගන්නේ කොහොමද කියලා නුවණක් ආපු කෙනාට මේ සමුදේ නැත්තම් ඔක පිහිටන්නේ නැහෙනේ. එහෙනම් මේ සමුදේ නැති කරන්න මොකද්ද කරන්න ඕන කියන නුවණ තුලින්ම තමයි ඒ පටිනිස්සග්ග පැත්තෙනුත් මෙනෙහි කරන්න පුළුවන් වෙන්නේ. පෙරුවන් සරණයි. එරුවන් සරණයි ප්‍රොෆෙසර් ගියේ. එහෙනම් මම කල්යන මිත්‍රින්ට ආර්දනා කරනවා ගෞරවයෙන් සාකච්ඡාවට වෙන්න. මම නැවත මම තේන මහත්මයට යොමු වෙන්නම්. ඊට පස්සේ ප්‍රීති මහත්මයා, ඊළඟට වසන්ත මහත්මයා, කුමාරි මහත්මිය, කුමුදු මහත්මිය, කතා කරන්න. ඒ සියල්ලට පෙරම පත්ම මහත්මියට යොමු වෙනවා. දැන් ඔබතුමීට වෙලාව ගැලපෙනවා නම් කතා කරන්න පත්ම මහත්මිය ඊට පස්සේ තේරුම් ගන්න කතා කරන්න. පත්ම මහත්මියගෙන් අපිට මුකුත් තැන්නේ නැහැ. ඉතින් අපි සේන මහත්මයට යොමු සේන මහත්මයා, ප්‍රීති මහත්මයා, වසන්ත මහත්මයා එවන්න. ඔව්. මම එන්න මම තීතරේලා නම් ගොඩක් ඇහුනේ නැහැ. පිටුන් තමයි මේ ડોક્ટર රවි මේ විස්තර කර ටිකම මට මේ ඒ විදිහටම වැටහෙනවා, වැටහිලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔය මගේ ගුරුවරයා නම් ඔය විඥාන ආයතනයේ ආකාශඥායතනයට එහිම ගිය බවක් කියලා තියෙනවා. යන හැටිත් මට කියලා තියෙනවා. අනේ මට මේ ධ්‍යාන වලට ගිහිල්ලා මේ ඉන්න ශක්තිය නැහැ. ඒ ශක්තිය අඩුකම නිසා මට නම් යන්න බැරි වුණා. ඒක නිසා මම ඒ පැත්තට මහන්සි ගන්නේ නැහැ. දැන් දෙන්න නම් ඉතින් අර රූපේ ගැන කියපු විතරම වටිනවා. මේ වටින එකක් ඒක මාත් දැකගෙන යන දෙයක් කියන බව විතරයි මට කියන්න තියෙන්නේ. තෙරුවන් සරණයි. ඔකේ තෙරුවන් සරණයි. අතෝසෙම ගොඩක් හොඳ අදහස් කියවුවා. ඒකට බොහොම පිං. දැන් මට ගොඩක් ප්‍රශ්න මතුවුණා. පිං ඒකට මොකද මගේ දැනුම මදි කමත් වෙන්න පුළුවන්, මගේ හුරුවම නැති කමත් වෙන්න පුළුවන්. දැන් මේක කොහොමද මේ සමුදය දකින්නේ? රූපේ සමුදය දකින්නේ කොහොමද කියන එක මට තව පැහැදිලි නැහැ. මොකද කරු ගොඩක් මට හිතට එනවා. දැන් එකක් මේ අපි කියනවා බාහිර රූපයක් තියෙනවා කියලා. ඊට පස්සේ ඇස කියලා දෙයක් තියෙනවා කියනවා. ඊට පස්සේ ඇසට රූපේ ආලෝකය තියෙනවා කියනවා. ඊට පස්සේ ඒකෙන් ඇති වෙලා ඇති වෙනවා කියලා. මේව කොහොමද තිබුණත් දැන් අපි සිත කියන එකේ නේද මේ රූපය කියන එක පතිත වෙන්නේ. එතකොට සිත කියන එක තිබුණ නැත්නම් රූපයක් ඇති වෙන්නේ නැහැ කියන එකයි මගේ දැනුමට මට තේරෙන්නේ. ඒකට මේ සිත දිහා බලාගෙන ඉන්නකොට මට මම කොහොමද මේ සිත දිහා බලාගෙන ඉඳෙද්දි මේක සමුදය දිහා බලන්නේ? මේ බාහිර රූප දිහා බලලා බාහිර රූපේ දැන් මට ඇහෙනව සද්දයක්. ඔකේ මම ඒ සද්දේ ගැන ඇහුනොත් ඒක මම සද්දේ කියලා මානසිකාර කරොත් ඒ කියන්නේ එතකොට ඒක මානසිකාරය වෙනවා. දැන් මෙතන මේ සූත්‍රෙත් කියනවා අමනිස් කේ මානසිකාරය නොකරන්න කියන එක වගේ කතාවක්. එතකොට මේක කොහොමද මෙතනට ගැලපෙන්නේ? මේ රූපය කියන එක සද්දේ හරි සද්දයක් ඇහුණා මේක සද්දේ කියලා දැනගන්න දැන් ගොඩක් භාවනාවලදීත් ඔබ කියන එකක් තමයි සද්දයක් ඇහුණාම සද්දයක් කියලා මෙනෙහි කරන්න කියලා. නමුත් මෙතන මේ සූත්‍රෙම කියනවා මෙනෙහි කරන්න නැතු ඉන්න කියන එක කතාවක්. හැබැයි මෙතන එකම දේ තියෙන්නේ නාමත් සංඥා කියලා. කියන්නේ එක එක සංඥා ගැන. එතකොට මෙතන එක සංඥාවක් ගැන මෙනෙහි කළාට කමක් නැද්ද කියලා ප්‍රශ්නෙකුත් ඇති වෙනවා. ඒතර මේ කොහොම වුණත් මේ මට දැනගන්න ඕන කරන්නේ මේ සමුදය කියන එක, රූපේ සමුදය කියන එක කොහොමද හරියටම අපි අවබෝධ කරගන්නේ කියන එක එකයි තේරුම් ගන්න. ඔව් ඒක මේ හොඳ ප්‍රශ්නයක්. ඕක දැන් අර බොහොම ගැටලෙනවායි කිව්වා. දැන් ඔබතුමා ඕනම දැනට දන්න රූපකින් පටන් ගන්න. ඒක තමයි ඉති රූපං කියන්නේ. මේ මොහොතේ දැනගන්න රූපයක් හරි අතීතයේ දැනගත් එකක් හරි මොකක් හරි එකකින් පටන් ගන්න. ඒ දැනගත්තු රූපය ගැන තමයි අපි සමුදය බලන්න ඕන. රූප පොදුවේ ගත්තොත් ඔය කොම රූප අහු වෙනවා අජත්තායතන හරි බහිද්දායතන හරි කිව්වහම. ඇස අජත්තායතන පැත්තෙන් රූපයක් වෙලා ඇසට අරමුණෙන් රූප බහිද්ද පැත්තෙන් රූපයක් වෙලා අපි අර ඇහෙන් දැකීමේදී රූපස්කන්ධයේ විදිහට පනවන්නේ ඇසයි රූපයයි කියන දෙක ඉතුරු ටික නෙවෙයි. ඒ වගේ කනෙන් ඇහෙනකොට රූපස්කන්ධයේ විදිහට පනවන්නේ කනක් රූපයක්, කනට ඇහෙන ශබ්දයක් රූපයක්, ඔය විදිහට නාසයත් රූපයක්, කන්දයත් රූපයක්. ඒ කියන්නේ අජත්තායතනයයි ඒකට ආරම්භණයයි දෙක තමයි රූපස්කන්ධයට වැටෙන්නේ. එතකොට ඒවයින් ඕන එකකින් අර දාපු අනිච්ච සංඥාව දාන්න ඕනේ ඒකට. අනිච්ච සංඥාව කියන්නේ ඉති රූපයි ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්ංගමෝ කියන එක. එතකොට රූපයේ මොකද්ද කියන තැනින් පටන් ගන්න. තමන් කැමති මේකක් දැන්. ඇහැ ඕන දැන් ඇහැ ගැන නම් දැනගත්තේ දැනුවත් උනේ ඔන්න ඇහැ අපිට රූපය අපේ ලෝකෙට ඇහැ පිහිටියා. එහෙනම් ඒකේ සමුදය හොයා ගන්න වෙනවා. එම නැත්නම් එහෙන් දකින බාහිර රූපයක් නම් මේ මොහොතේ පැනුනේ. ඒකට එතනින් පටන් ගන්න. ඒ කියන්නේ තමන්ගේ හිතට ප්‍රකට වෙන තැනින් පටන් ගන්න. ඒතර මේක ඇත්තටම හිත දිහා බලා ඉදීමක් කරන්න වෙනවා. මොකද හිතනේ දැනගත්තේ මොකක් හරි රූපයක් ගැන. ඒකට මේ මොහොතේ දැනගත්තු රූපය නොගච්ඡත් රූපයක් වෙන්නත් පුළුවන්, බහිද්ද රූපයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔක අර දළුවත් තමයි මතක් කළා වගේ අතීත රූපයක් වෙන්නත් පුළුවන්, අනාගත රූපයක් ගැන වෙන්නත් පුළුවන් මේ මොහොතේ මේ හිත වැඩ කරන්නේ. එතකොට ඒ ඕනම එකක්. ඕනම එකක් මේ මොහොතේ හිත දැනගන්න ඔය ලෝකෙට අයිති රූපය ගැන දැන් අපි දැනගන්නේ ලෝකෙට අයිති මට්ටමේ. ඒක තේරුම් ගන්න. අපේ හිත මුලින්ම දැනුවත් වෙන්නේ අපේ තියෙන පුරුද්දානුව. ඒක එතකොට ලෝකයාගේ දැක්ම මිසක් රූපයේ පවතින යථාභූත ස්වභාවය ඇත්ත ඇති ඇති නෙවෙයි. ඒක පවතින යථාභූත ස්වභාවය නැත්තම් රූපයේ ඇත්ත ඇති ඇති දැනගන්න තමයි මේ විදර්ශනයක් බුදුරජාණන් වහන්සේ දීලා තින්නේ, පෙන්වලා තින්නේ. එතකොට ඒකේ බලන්න ඕන ඒ රූපය හටගත්තේ කොහොමද කියන එක. කොහොමද කියන එක මම කිව්වා අර මුලින් සාමාන්‍ය කෙනා බලන විදිහයි ඊළඟට මේ ඉති රූපස්ස සමුදය කියන එක ආයතන පැත්තෙන් බලන හැටි. ආයතන පැත්තෙන් බලද්දී හැම තිස්සෙම හරිම ලේසි මේ ආයතන දෙකක සම්බන්ධකින් තමයි ඕක ගැන දැනගෙන තියෙන්නේ. කණෙන් ඇහෙන ශබ්දෙට අපි හිතෙන් කල්පනා කරලා නැත්නම් එහෙන් අරන් දෙන වර්ණ සතහන අනුව හිතෙන් කල්පනා කරලා නේද ওই රූපේ දැනගත්තේ. එතකොට පෙයි මේ මූලික ආයතනෙන් සංඥාවක් අරන් දුන්නා. ඒක ගැන කල්පනා කළා. කියන මන ආයතනෙ වැඩ කළා. ඒ කල්පනා කිරීම තුල නේද ওই රූපේ ගැන දැනගත්තේ. එතකොට එතන සිහිය නුවණ පිහිටියොත් එහෙම අපිට පේනවා කල්පනා කරලා දැනගත්ත එකක් කියන්නේ එළිය තියෙන දෙයක් වෙන්න බෑනේ. හිත ඇතුලේ වැඩන්නේ. හිතෙන් හදපු දෙයක් හිත දැනගෙන. මේ තව විදිහට කිව්වොත් හිතෙන් හදපු දෙය හිත දැනගත්තා කියන්නේ හීනයක්. හිස් හීන මාත්‍රයක් විතරනේ. හිතෙන් හදපු දෙය හිත දැනගත්තා කියන එක බාහිරයට සම්බන්ධයක් වෙන්න බෑනේ. එහෙනම් ඔතන සිහිය නුවණ නැති නිසාම නේද අපි මෙච්චර කල් එළිය රූපේ බාරගත්තේ. මෙහෙම මෙතන ඇත්ත දැක්කනම් එහෙම හිතෙන් හදපු දෙයක් හිත දැනගත්තා කියන තැන නැත්නම් හීනයක් දැක්කා කියන තැන අපේ සිහිය නුවණ පිහිටියනම් එහෙම එළිය රූපයක් උපදින්නේ නැහැනේ අත්ංගමිය. ඒකට ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ කියන ධර්මතාවය දකින්න පුළුවන්. ඒ කරුණු තුන පෙන්නන කෙනාට බුදුරජාණන් වහන්සේ කියනවා ඔන්න රූපයේ අනිත්‍ය සංඥාව වඩනවායි කියලා. ඒක අනිත්‍ය සංඥා සූත්‍රයේදී බොහොම පැහැදිලිව පෙන්නනවා. මේ ඔබතුමාගේ ගැටලුවට උත්තර ආවද නැත්නම් තව එතන තියෙනවද ප්‍රශ්නය? සේවන් සර්ණයි මේ කොකිලගේ මහත්මයට තව මේක හරියටම තේරුන්නේ නැහැ. අපි උදාහරණයක් ගත්තොත් දැන් මගේ මේ සුද තියෙන කෝප්පේ මම ඇහැට දකිනකොට මම මොකද්ද එතන දකින්න ඕනේ? සමුදය මේ කෝප්පේද සමුදය නැත්නම් මගේ ඇහැද දකින්න එක සමුදය නැත්නම් කෝප්පේ ගැන සිතේ පහළ වෙච්ච දේද සමුදය? මොකද්ද මෙතන මේ රූපේ සමුදය කියලා දකින්නේ මොකක්ද හරියටම තේරුම් ගන්න? හොඳයි බොහොම හොඳයි. අන්න එහෙම මේ උදාහරණ අරන්ම බලන්න. දැන් ඔන්න මේසේ උඩ තියෙන කෝප්පේ තේනවා. තේනකොට දැන් ඔබතුමා බලන්න ඕන ඔබතුමා දැනගත්තේ මොකක්ද? එළියේ මේසේ උඩ කෝප්පයක් තියෙනවා කියලා දැනගත්තා. එතකොට දැන් සමුදය බලන්න කලින් අපි රූපේ අඳුර ගන්න ඕන. මොකද මේකේ කරුණු තුනක් තියෙනවානේ. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ. දැන් ඉති රූපං කියන තැනින් පටන් ගන්න. ඔන්න දැන් මට තියෙන අපේ ලෝකෙට තියෙන කෝප්පය. කෝප්පේ කොහෙද තියෙන්නේ? මේසෙ උඩ. ඒ කියන්නේ බාහිර රූපයක්. ඔක තමයි ඉති රූපම් කියන්නේ. එහෙනම් ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවානේ සමුදේ බලන්න කියලා. ඒකට සමුදේ බලන්න අපි හැමතිස්සෙම මේ ලෝකෝත්තර පැත්තේදී ආයතන පැත්තෙන් බලන්න ඕන. ඔය කෝප්පේ තියෙනවා කියලා දැනගත්තේ කොහමද? දැනගන්න උදව් උනේ මොන ආයතනද? දැන් මෙතෙන්දී අපිට පේනවා ඇහෙන් දැකපු නිසානේ ඕක දැනගත්තේ. මං ඇස් වහගෙන හිටියනම් එහෙම ඕක දැනගන්න විදිහක් නැහැ නේ. එහෙනම් චක්කායතනේ මුල් වෙලා තියෙනවා. එතකොට ඊළඟට ආයතන ගැන අපි වෙනම ඉගෙනගෙන තියෙනවානේ. ආයතන දක්ෂතාවීති ආයතන කුසලතාවයේ තියෙනවානේ. ඒකෙන් පෙන්වන්න ඕන ඇහැට කරන්න පුළුවන් මොකද්ද? ඇහැට කරන්න පුළුවන් එකම දේ වර්ණ සංඥාවක් උපද්දලා දෙන එක විතරයි. එතකොට ඇහැ උපද්දලා දීපු වර්ණ සංඥාව ගැන හිත කල්පනා කරලා. දැන් මෙතන නුවණ ගන්න ඕන. දැන් හිතට කෝපේ පේන්නේ නැහැ එළියේ තියෙන. හිතට පේන්නේ ඇහැ උපද්දලා දීපු සටහන. එහෙනම් මේ ඇහැ උපද්දලා දීපු වර්ණ සටහන ගැන නේද දැන් හිත කල්පනා කරන්නේ? හිත කල්පනා කිරීම තුලින් නේද දැනගත්තේ කොහොම පේන්නේ? ওই වර්ණ සංඥාවයි මෙහෙම හැඩයක් තියෙන්නේ. ඕකට කියන්නේ කෝපයක් කියලා අඳුර ගන්නවා හිත. ඒ අඳුර ගැනීමට තව තව දේවල් උදව් වෙනවා. දැන් අපි පෙර ඇසුර වගේ දේවල්. ඉතින් මෙතන හිතේ ක්‍රියාකාරීත්වය අඳුර ගන්න ඕන. එතකොට හිත දැනගන්නවා වර්ණ පතනදී. චිත්‍රය දිහා බලලා හිත දැනගන්නවා කෝපයක් කියන එක. දැන් බලන්න මේ හිත දැනගත්ත කෝපේ තියෙන්නේ එළියේද නැත්නම් හිතේද? එතකොට පේනවා මේ හිතෙන් හදපු දේනේ හිත දැනගෙන තියෙන්නේ. එහෙනම් ඒක හිත ඇතුලේ වැඩක්. එතකොට මේ මානසික ක්‍රියාකාරීත්වයක් විතරයි. එහෙනම් ඊළඟට එතනින් අපි නවත්තලා නෑ. අපි විශ්වාස කරලා තියෙන්නේ ওই දැනගත්තු කෝපේ තියෙන්නේ එළියේ කියලා. ඔන්න ওই විදිහට තමයි දැන් කෝපේ සමුදය ආවේ. දැන් කෝපේ තමයි රූපය. කෝපේ සමුදය තමයි ඇහෙන් වර්ණ සංඥාව උපද්දලා දුන්නා. මනසෙන් වර්ණ සංඥාව ගැන කල්පනා කළා. කල්පනා කරනකොට කෝපයක් කියලා හිතුණා. තුන්වෙනි පියවර තමයි ওই හිතුණ දේ එළියේ තියෙනවා කියලා විශ්වාස කළා. ඒක අපි දැඩිව විශ්වාස කරනවා. ඒ දැනගත්තු දේ තියෙන්නේ එළියේ. ඒක තමයි අපේ ලෝකෙට ඇති පුරුද්ද. හැබැයි දැන් මෙතන නුවණින් බලනකොට පේනවා හිත දැනගත්තේ එළියේ තියෙන දේ නෙමෙයි හිතෙන්ම හදපු දේනේ හිත දැනගෙන තියෙන්නේ. ඔබ හිත ඇතුලේ වැඩන්නේ. ඔක් කොහමද එළියේ තියෙන්නේ කියලා එතෙන්ට සිහිය නුවණ යොමු කරන්න පුළුවන්. එතකොට දැන් අපිට පේනවා බාහිර රූපේ, බාහිර කෝපේ කියන රූපේ තිබුණේ මෙන්න මේ ආයතන ගැන සිහිය නුවණ නැති තාක්කල්. මෙතන සිහිය නුවණ පිහිටියානම් හිතෙන් හදපු කෝපයක් හිත දැනගෙන. හිතෙන් හදපු කෝපයක් හිත දැනගෙන. කියන්නේ මන ධම්ම මනෝ විඥාන කියන මට්ටම. ඒ එකක්වත් බාහිර සතර මහා ධාතු රූප නෙවෙයි ඔය. මනසෙන් හදපු ස්වභාවය මනස දැනගෙන. ඒ කියන්නේ මනසට පේන කෝපේ අපිට අල්ලන්න බෑ. දැන් එළියේ තියෙන කෝපේ නල්ලන්න පුළුවන් නේ. හැබැයි මනසෙන් හදපු එක අහු වෙන එකක් නෙමෙයි. එහෙනම් ඒක හිත ඇතුලේ සිද්ධියක්. ඒක ද්‍රව්‍යමය දෙයක් කරලා එළියෙන් තිබ්බේ අපේ මුලාව හින්දා. මෙතන ඇත්ත ඇති හැටි නොදකින ස්වභාවයෙන් හින්දා. ඒක අර කම්පයා කරලා බලන්න අර වතුරට එබෙන බල්ලා ඔය දැනගත්තු බල්ලා එළියේ ඉන්නවා කිව්වා වගේ වැඩක් නේද? අපි මේ හිතෙන් දැනගත්තු කෝප්පේ මේසෙ උඩ තියනවා කියනකොට. ඔන්න ඔතන එතකොට සමුදයයි අත්සංගමයයි දකින්න පුළුවන්. එතෙන්දී මතක තියාගන්න දැන් ඔබතුමාට ගැටලුව මේක කෝප්පේ ගැන බලනවාද හැගෙන බලනවාද? ඔයගේ ප්‍රශ්නේ ආයි. දැන් කෝප්පේ ගැන දැන් හගත්තනම් කෝප්පේ දිහා බලනවා. අපිට වෙන පැත්තක දැනුවත් වීමක් ආවනම්. ඒ මගේ ඇහක් තියෙන හින්දා නෙමෙයි. කෝප්පයක් ගැන බැලුවේ. දැන් ඔන්න ඇහ රූපේ. ඒතර ඇහ කියන එක තමයි දැන් ඉති රූපං කියලා ගන්නවා. කෝප්පේ ගැන නෙමෙයි. ඒතර ඇහ පිහිටියේ කොහොමද කියලා වෙනම සමුදයක් හොයාගන්න වෙනවා. ඇහැ තියෙනවා කියලා දැනගත්තේ ඇහක් දැකලා. නෑ. මේ පේන සිද්ධිය මුල් කරගෙන තමයි අපි ඇහක් පෙනෙන්නේ. ඒත් පේන හින්දා අපි ඇහක් මතක් කරගත්තා. ඒ මතක් උනේ සමහර විට අර සුදු පාටට තියෙන එකක කළු බෝලයක් තියෙන මෙන්න මේ වගේ ඇහකින් නේද ඕක දැක්කේ කියලා අර මොකක් හරි හිත පෙන්න නැහැ. හැබැයි ආයෙ මතක් කරගන්න හිත පෙන්න නැහැ. හිතෙන් හදපු දෙයක් හිත දැනගත්තා. ඕක අල්ලන්න පුළුවන් දෙයක් ද්‍රව්‍යමය දෙයක් නෙවෙයි. ඒකම නේද අපි දැන් ශරීරේ කොටසක් බවට පත් කරලා ඉලියෙන් තිබ්බේ. අන්න එතකොට ඇහි සමුදයයි අත්ංගමයයි ඒකත් ආයතන පැත්තෙන් බලන්න පුළුවන්. එතකොට අජත්ත ආයතනේ කියන රූපය කියන එකත් බලන්න පුළුවන්. බහිද්ද රූපය කියන එකත් බලන්න පුළුවන් එකම ධර්මතාවයකින්. පැහැදිලි වුණාද? පෙරවන් සරණයි. තිරුවන් සරණයි. මම හිතන අනිතයටත් අවස්ථාව දෙමු. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. කොග්ගල්ගේ මාත්මයා දල්වත් මාත්මයා ඇතුළු සැමට ඉතාම වැදගත් සාකච්ඡාවක්. මට පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා කොග්ගල්ගේ මාත්මයාගෙන් අසා දැනගන්න. මේ සූත්‍රයේ අපි කතා කරන්නේ රූප සංඥාව ඉක්මවීමක් ගැන. දැන් අපි ගොඩක් කලින් කතා කරේ කලින් දේශනාවල සාකච්ඡාවල මේ ධර්මය අවබෝධ කර ගැනීමට රූපය පිරිසිඳ දැකීම තමයි අවශ්‍ය වන්නේ කියන එක. දෙබුතුමත් සඳහන් කරා මේ රූප සංඥා ඉක්මවීම කියන එක ඒ කියන්නේ රූපය පිරිසිඳ ගැනීමක් නෙවෙයි ඒක යටපත් කර ගැනීමක් කියන එක. එතකොට මගේ පළවෙනි ප්‍රශ්නය තමයි එතකොට මේ රූප සංඥා ඉක්මවි යෑම තමයි මේ ධානයෙන් කරගන්නේ. එතකොට ඒක ඒ ධානය වැඩිවීම ධර්මය අවබෝධ කර ගැනීමට කොහොමද හේතු වෙන්නේ කියන එක තමයි මගේ ප්‍රශ්නය. මොකද ඒ රූප සංඥා ඉක්මවීම රූපය පිළිසිඳ ගැනීමට ගැනීමක් නොවන බවයි. ඒක තමයි මගේ ප්‍රථම ප්‍රශ්නය. දෙවෙනි එක තමයි අපි කතා කරා කාලිනුත් අනිත්‍ය සංඥාව වැඩිම ගැන ඒ ගැන අවබෝධයක් තියෙනවා. ඔබතුමා දුක්ඛ සංඥාව ගැනත් කිව්වා. අනාත්ම සංඥාව ගැන පොඩ්ඩක් ගැඹුරින් අද කතා කරා. ඒ සම්බන්ධව තා පොඩ්ඩක් වෙලාවක් තිබුණොත් යමක් කියලා දෙනොත් හොඳයි කියලා හිතුණා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මේ මේකේ මම අර මේ මුලින් පැහැදිලි කළේ මේ ධානවලට පොදුවේ ගත්තොත් දැන් මෙතන අපි ආකාසන්න ආකාසා නංචායතනය ගැන කතා කරන්නේ. අනිත් ධානවලටත් මේ මේ ධර්මතාවයමයි මේ යෙදෙන්නේ. ඒකට එන්න ක්‍රම දෙකක් තියෙනවා කියන එක තමයි මම පෙන්නේ. එකක් තමයි සමතය තුළින් යටපත් කිරීම තුළින්. ඒ යටපත් කිරීම කියලා ඒක පැහැදිලි නැත්නම් මන්ට පොඩ්ඩක් උදාහරණයක් ගන්නම්. දැන් අපි ආනාපාන සතිය භාවනාව පටන් ගන්න කෙනා මුලින් ඔය හුස්ම රැල්ලට අවධානය යොමු උත්සාහ කරනවා. ඉතින් මුලදී මේ ඇහෙන ශබ්ද වලට හිත යනවා, ගන්ධ සුවඳ වලට, මේ කයේ දැනෙන ඒවාට අරෙන්නේ. ඔව පස්සේ හිත දුවනවා. එතකොට අපි ආයේ හුස්ම මතක් කර කර දෙනවා. එහෙම හුස්මටම සිහිය පිහිටවනකොට ටික ටික මොකද වෙන්නේ? අර ආයතනවලට හිත යන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. ඒකට වෙලාවක් යනවා මේ හුස්ම විතරයි පේන්නේ. වෙන දේවල් වලට හිත යන්නේ නැහැ. ඒ කියන්නේ අනිත් ආයතන වලින් දෙන ඒවට හිත යන්නේ නැහැ. විශේෂයෙන් දැන් ශරීරයේ වේදනා මුලින් තදින් තිබුණා නම් ඒව දැන් නැති වෙලා යනවා. ඒ කියන්නේ කාය ආයතනේ උපදින ගතිය අඩු වෙලා යනවා. දැන් හුස්මට හිත එකඟ වීම තුල මේ සමාධිය ප්‍රබල වීම තුල අනිත් ආයතනවලට හිත යන ගතිය වැළැක්වීමක්. ඒක තමයි මේ යටපත් කිරීම කියන්නේ. එතකොට ඒ තුලින් හිත එකඟ කරගෙන අපිට ප්‍රථම ධාන, ද්විතීක ධාන, ඔහොමම ධාන වඩාගෙන චතුර්ථ ධානයෙන් පස්සේ ආකාසානංචායතනෙට එන්න පුළුවන්. හැබැයි ඒ ආවේ අපි අර తాවකාලිකව අරවට යන එක යටපත් කිරීමක් තුලින්. එතකොට ආයතන උපදින්න හැකියාව අපි తాවකාලිකව යටපත් කළා එක අරමුණකට හිත යොමු කරගෙන. එතකොට එතන තේරුම් ගන්න ඒකේ මම මේ යටපත් කිරීම කියන වචනේ දාන්නේ අපි අර අරව හටගන්න හේතුව හොයලා හේතුව අයින් කළා නෙවි. එහෙම සිද්ධියක් කළේ නැහැ. අපි කළේ මේ කර්මණකට හිත යොදාගෙන හිටියා විතරයි. මේ හුස්ම රැල්ලට හිත පිහිටුවාගෙන හිටියා විතරයි. එතකොට මේ එහෙම ඉඳලා අපේ සමාධිය ප්‍රබල වීම, චිත්ත ඒකාග්‍රතාවයේ ප්‍රබල වීම තුල අනිත් ඒවාට හිත යන එක අඩු වෙනවා. ඒ තුලින් මෙහෙම ගිහිල්ලා ඊළඟට හුස්ම කියන එකවත් අවශ්‍ය නැහැ. ඇත්තටම මේ ආකාසා නංචායතනෙට යනකොට. එතකොට ආකාසය කියන සංඥාව විතරයි එතකොට තියෙන්නේ. ආකාසය අනන්තය. අනන්තය දක්වා මෙහෙම තැනම පැතිරිච්ච හිස් ස්වභාවයක් තමයි ආකාසා නංචායතනෙදි තියෙන්නේ. එතකොට ඒ විදිහට ගියාට ඔක සමතයක් වැඩිවීමක් මිසක් විදර්ශනයක් නෙවෙයි. හැබැයි මේ தත්වෙතම එන්න මේ රූප සංඥාව ඉක්මවා යන්න විදර්ශනය තුලිනුත් පුළුවන්. ඒ පැත්ත තමයි මේ දැන් කතා කරේ. ඒකට එන්න නම් රූපේ අනිත්‍ය සංඥාව වඩන එක විදිහක්. එතකොට ඒ විදිහේදී තමයි කිව්වේ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ කියන සිද්ධිය හොඳට නුවණින් දකින්න ඕන. එතකොට මේක අර චිත්ත ඒකාග්‍රතාවෙන් එන එකක් නෙවෙයි. චිත්ත ඒකාග්‍රතාව යම් මට්ටමකට උදව් වුණාට දැන් අපි දැන් උදාහරණයක් විදිහට අර ඒ ආනාපාන සතියෙන් මම කිව්ව දැන් හුස්ම රැල්ලට හිත ටිකක් තියෙනකොට අපිට කාරකක් යන සද්දයක් ඇහෙන්න පුළුවන්. එතකොට ඔන්න කාරකක් එළියේ යනවා කියලා දැනගත්තා. දැන් එතෙන්දී බැහැර වෙලා මේ හිතලා කියන එකක් නෙමෙයි මම මේ හිතලා කරන එකක් නෙමෙයි ඒක ඉබේ සිද්ධ වෙන දෙයක්. අපි අර දැනගත්තු රූපය ගැන පොඩ්ඩක් මෙනෙහි කරනවා. එළියේ කාරකක් ගියානේ. එහෙනම් ඉති රූපං අන්න එළියේ කාරක ඉති රූපං. දැන් ඕකේ සමුදේ බලනවා. සමුදේ බලන්නේ ආයතන පැත්තෙන්. කොහොමද? ඇහුනේ ශබ්දය සෝත ආයතන. සද්දේ රූප නැහැ. සද්දේ ගැන කල්පනා කිරීම තුලන කාරකක් කියලා දැනගත්තේ මොන ආයතන. එහෙනම් හිතෙන් හදපු රූපය හිතෙන් දැනගත්තා. ඇහෙන්නේ නෙමෙයි දැක්කේ. එහෙනම් මනසෙන් හදලා මනසෙන් දැනගත්තා කියන්නේ මනස තුල ක්‍රියාවලියක් නේ. එතකොට අර එළිය රූපයක් තියෙනවා කාරකක් එළිය තියෙනවා කියලා අපි දැනෙන්නේ අපේ පරණ පුරුද්දට මෝඩකමට. හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන තැන සිහිනවන පිහිටියේ නැති නිසා කියන ඇත්ත පෙන්නලා දෙනවා. ඒ පෙන්නලා දීපු ගමන් අර කාරක නිරුද්ධයි දැන්. ඒ කියන්නේ උපදින්න බෑ. මොකද හිතෙන් හදපු දේ නේ හිත දැනගෙන තියෙන්නේ. කියන තැන සිහිනවන පිහිටන. ඒ කියන්නේ හීනයක් දැක්කා වගේ. හීනෙන් දැක්ක දේ අපි එළිය තියනවා කියන්න යන්නේ කියන ඒ නුවණ පිහිටනවා එතන. දැන් ඒ පිහිටීම තුලින් බාහිර රූපෙන් නිදෙනවා. ඒක පුරුදු කිරීමේ වැදගත්කම. ඊට පස්සේ ආයේ අපි හුස්ම සංඥාවට එනවා. දැන් මේක පුරුදු කිරීමේ වැදගත්කම තමයි දැන් අපි හුස්මට ඒකාග්‍රතාවයේ බලවත්කම හින්දාරකින් නැති කළා නෙමෙයි. එළියේ කාරක කියන එක සිති රූපං ඒක මේ සමුදේ තියන කන්නේ ඒක තියෙන්නේ. ඒ සමුදේ යෙදුන් නැත්තම්. ඒ කියන්නේ අපේ මෝඩකම යෙදුන් නැත්තම් මේ හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන නුවණ පිහිටියන එළියේ ඔක පිහිටන්නේ නැහැ. කියන පැත්තෙන් ඒ රූපේ ඉක්මවා යනවා. එතකොට අපි ඒ දැන් කාරකට අදාළ නිමිති අපි ඉතුරු කරගන්නේ නැහැ. මොකද හිතෙන් හදපු දේ හිතේම නැති වෙලා ගියා. ඒක ආයේ එළියේ රූපයකට සම්බන්ධ කිරීමක් නැහැ. ඔන්න ඔය මෙනෙහි කිරීම තුල පුළුවන්කමක් එනවා. ශබ්ද කොච්චර ඇහුණත් කනෙන් ශබ්ද උපද්දලා දුන්නත් අපි රූප හදලා එළියෙන් තියන්න යන්නේ. අන්න ඒක දැක්මක් තුලින් රූපේක් මායමක්. ඒක තමයි ඒ විදර්ශනය පැත්තෙන් එන එක. අන්න ඒ තුලිනුත් පුළුවන් මේ රූප සංඥාව ඉක්මවා යන්න. අන්න ඒ වගේ දෙපැත්තක් තමයි මම මේ පැහැදිලි කළේ. ඒ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ පැහැදිලිද මේ කියන්නේ? පෙරවන් සරණයි. ඒක බොහොම පැහැදිලි කොබ්ලගේ මාතෘකාව. මට මේ මගේ මේ දැනුමක් නැහැ මේ ධ්‍යාන සම්බන්ධව. මට මේ ඒතොර දැනගන්න කැමති මේ දැන් ධ්‍යානයේට දැන් සමවැදලා ඉන්නකොට එතකොට අපි මේ ආකාශය ගැන තමයි මෙනෙහි කරන්නේ. එතකොට ওই ශබ්ද ඇහෙනවද කියන එකත් මට මම සාමාන්‍ය දෙවන ප්‍රශ්නයක් අහන්නේ. එතකොට දැන් ඔබතුමා කිව්වා ආකාරයට ධානයේ සමාධියලා ඉන්නකොට අපිට මේ විදර්ශනා වඩන්න පුළුවන්. එතකොට මේ එහෙම ශබ්ද ඇහෙනවාද කියන එක මට සාමාන්‍ය දැනුමට පොඩ්ඩක් කියලා දෙන්න. නෑ. ආකාසානංච ආයතනෙට සමවැදිලා ඉන්නකොට, ඒ කියන්නේ හරියටම ධානි පීතලා ඉන්න වෙලාවේ ශබ්ද ඇහෙන්න විදිහක් නෑ. මොකද ඒකමයි මේ කියන්නේ රූප සංඥානම් සමතික්කම. ඒ කාලය තුල රූප සංඥා ඇති වෙන්නේ නෑ. ඒ වයින් තොරවමයි ඒව, ඒ කියන්නේ යටපත් කිරීමක් තුලින්මමයි ආකාසානංච ආයතනෙට සමවදින්නේ. ඒක තුල ඉද්දි ශබ්ද සංඥා එන්නේ නෑ. ඒක මේ මේකෙම අර ඊළඟ ඡේදෙන් පැහැදිලි වෙනවා. දැන් මේකට සමවැදිලා ඉන්නකොට යම් මොහතක රූප සහගතා සංඥා මානසිකාරා සමුදාචරಂತಿ. ඔන්න රූප සංඥා මානසිකරණය වෙන්න ගත්තනම් එහෙම දැන් තවදුරටත් මේ ආකාසානංචායතනේ නිවේ ඉන්නේ. ඒකෙන් මිදිලා. මේක තේරුම් ගන්න. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා මේ මුගලන් හාමුදුරන්ට මතක් කරලා දෙන්නේ. මුගලාන ඔය ආකාසානංචායතනේ ප්‍රමාද වෙන්න එපා, අප්‍රමාද වෙන්න. ඒ කියන්නේ ආපහු ඔකට සමවතින්න කියන උපදේශය තමයි එතෙන්දි දෙන්නේ. එතකොට ධානයක ඉද්දි මේ රූප සංඥා එන්නේ නැහැ. පැහැදිලි යතිනේ. තෙරුවන් සරණයි. ඔව් බොහොම පැහැදිලි, තෙරුවන් සරණයි. ඒ කියන්නේ ධානයේ යම් මට්ටමකට පිරිහෙනකොට තමයි අපිට අර ආයේ ආයේ එක එක ඒවට අපේ හිත වැඩ කරන්නේ. එතකොට දැන් මං අර කිව්වේ ඔය සමතෙන් ඒකාග්‍රතාවයේ ප්‍රබල කරගෙන ධානයකට සමවැදිලා ගිහිල්ලා විදර්ශනය කරන්න බෑ. ඒ ධානයෙන්ද විදර්ශනය කරන්න නම් ධානයෙන් එළියට එන්න වෙනවා. මොකද අරමුණු තිබුණොත් විතරයි විදර්ශනය කරන්න පුළුවන්. අරමුණු නැත්නම් විදර්ශනය කරන්න බෑ. ඔහේ ඒකට වෙලා ඉන්නවා විතරයි. ඒක තමයි මේ ධානවල එක පැත්තකින් භයානකකම. අපි ධානයෙන් නවත්තලා විදර්ශනය කරන්න නැතුව ඕකම වඩා හිටියොත් යම් මොහොතක මියගියොත් එහෙම ඒකට අදාළ දැන් අපි ධානයක මේ පැයක් නම් මෙතන සමායදීලා හිටියේ සමහර විට අතන කල්ප ගානක් ඒ ධානයෙම ඉන්න පුළුවන්. ඒ මානසික මට්ටම. ඒක තමයි ඒ බ්‍රහ්මලෝකයේ උත්පත්ති ලැබුවොත්. ඉතින් මේ විදර්ශනය කරපු කෙනාට ඒ ප්‍රශ්නයක් එන්නේ නැහැ. මේ පැත්තෙන් එනුවණක් පිහිටිය කෙනාට. පෙරුවන් සරණයි. ඔබතුමා අර තව ප්‍රශ්නයක් ඇහුව නේද මුලින්ම? ඒකත් පොඩ්ඩක් මතක් කරන්න මතකන. ඔකෝපරි මාත්මය මේ අනාත්ම සංඥාව වැඩිම ගැන ඔබතුමා සඳහන් කළා. මේ අර දැන් අපි යම් කිසි දෙයක් හිතනකොට ඒක අනිවාර්යයෙන්ම මම කියන සත්‍යය එනවා. ඒ ගැන පොඩ්ඩක් මෙනෙහි කිරීම අවශ්‍ය කියන එක මට ඒක ඒ තරම්ම පැහැදිලිුනේ නැහැ. පොඩ්ඩක් වෙලාව තියෙනවා නම් ඒකත් පොඩ්ඩක් ආපහු කියලා දුන්නොත් හොඳයි කියලා හිතනවා. තේරුම් සරණයි. ඔව්, එතන මම අර වෙනදා කතා කරන්නේ නැති අදහසක් මෙතන මතු කළා. මොකද සමහරු අනත්ත කියලා හිතාගෙන ඉන්න එකට වඩා වෙනස් දෙයක්. ඒ කියන්නේ රූපේ තියන රූපය ආත්ම නෙවෙයි කියලා බලන මට්ටමක් තියනවානේ. ඉතින් මම මෙතන මතු කළේ රූපයක් තියනවා කියනකොටම ආත්ම ස්වභාවය ඇවිල්ලා ඉවරයි කියන අදහසක්. ඒ කියන්නේ බාහිර රූපයක් හෝ අජත්ත රූපයක් හෝ එක්කලස් ආකාරයේ ඕනම එකක් වෙන්න පුළුවන්. ඒක ඇසුරු කිරීම තුළම, ඒක පිළිගැනීම තුළම අස්මිය කියන එක පිහිටනවා. ඒක තමයි ආනන්ද සූත්‍රයේ පැහැදිලිව කියන්නේ රූපං උපාදාය අස්මීති හෝති න අනුපාදාය කියන එක. ඒක තේරුම් ගන්න විදිහක් තමයි මම කිව්වේ. අතන නැත්තම් බාහිරේ, එහෙම නැත්තම් මෙහෙ මෙතන කියන්න බෑ. බලන්න තමන් තුලින්ම අහලා බලන්න. එහෙම කියන්න පුළුවන්ද මම කියලා ස්වභාවයක් නැත්තම් කොහමද ඔක ඩිෆයින් වෙන්නේ? මේ මෙතන කියන්නේ මම ඉන්න තැන නේද? ඒකයි මං කිව්වේ. දැන් ඔබතුමාට ලංකාවේ අරහි බාහිරයි. හැබැයි ඔබතුමා ওই පැත්තක ඉන්නකන් විතරයි. ඔබතුමා ලංකාවට ආපු දවසක ඒක මෙතන වෙනවා. අජ්ජත් පැත්තට එනවා. ওই හිතපු තැන බාහිරයට යනවා. එතකොට මේ රූප නිසා නෙමෙයි අජ්ජත් බාහිද්ද පැනුනේ, මම නිසා කියන ධර්මතාවයක් තියෙනවා. ඒක ඉතින් ටිකක් සියුම් ධර්මතාවයක්. ඒක තමයි මම මේ කියන්න උත්සාහ කළේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කොගේ මාත්මයා. ගොඩක් ඒ ගැන පොඩ්ඩක් සාදුකස් හිතීමට අවශ්‍යයි කියලා හිතනවා. තෙරුවන් සරණයි. ඔව් මේකේ අපි ගොඩාක් දිගට කරපු සාකච්ඡාව නම් මගේ වෙබ්සයිට් එකේ තියෙනවා ravi.harimanga.com එකේ. අනිත් අයට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් තව ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ගොඩේ මහත්මයා මේ බලක මහත්මයා මම මට කිව්වා ඊළඟට කතා කරන්න කියලා. මට ප්‍රශ්නයක් කියන්නේ මට දැන ගැනීමට අවශ්‍ය දෙයක් තියෙනවා. දැන් අපි කියන්නේ ධ්‍යානයකට වැඩි ධ්‍යානයක ඉන්නකොට ඒ ධ්‍යානයට පැමිණෙන්න පුළුවන් මේ විදිහට රූපය ඒ සංඥාව ඉති යටපත් කරගෙන. එතකොට එහෙම ඉන්න අවස්ථාව තමයි මේ මොග්ගලාන ස්වාමීන් වහන්සේට එහෙම දෙයක් අයිමත් ඒ ධ්‍යානෙන් බැහැරට කිව්වා. ඒ වෙලාවේ බුදුන් වහන්සේ ඒවිල කිව්වා මෙහෙම ඒකම අවමක් හිතන්නේ කියලා. නමුත් දැන් උතනදී දැන් ඒ සම මේ විදිහට විදර්ශනාවක් නොකර ධ්‍යානයකට ගියොත් පාඩුවක් ගැන කිව්වා. ඒ කියන්නේ ඒතරේ ධ්‍යානෙ නැතිව අපේ ජීවිත නැතිව තින් මේ ධ්‍යානෙම් ගිල කල්ප ගානක් ඉරෙනවා. එතකොට එහෙනම් ඕකද ඔය බුද්ධයන් වහන්සේ කිව්ව රූපේ ත්‍රිසින්ද දකින්න කියන තැනදී අර දැන් කිව්වේ දැන් සංඥාව. රූප සංඥාවේදී ඉක්මමාව යන්න කියලා කිව්ව සම්මතික මාය කියලා කිව්වේ විදර්ශනාත්මකව පැත්තෙන් බැලුවොත් එහෙම ඒකද අර හරියටම කරන්න කියලා කියන අර සංඥේ නවිසඤ්ඤ සංඥේ නෝපිය සංඥේ නවිභූත සංඥේ. ඒ කියන්නේ ඉතලගේ අර හතරවෙනි පදේ ගත්තොත් එන නවිභූත සංඥේ කියලා කියන්නේ මේ ඒ කියන්නේ දේව සංඥා නාසඤ්ඤා වගේ ඒ කලයකවත් නැතුව විනිවිද ජීවිත මේ ඉතිරූපං ඉතිරූපස්ස සමුදය අත්ංගමෝ හැටියට බලලා ඉන්න කෙනෙකුට ඒ වගේ දෙයක් අහුවේ නැහැ කියන එකද කියලා මට පොඩි ගොඩක් පැහැදිලි කරගන්නවද මම කියන්නේ සම්මයි. ඔය එතන මං හිතන්නේ මේ වචන විස්තර කරන්න ගියොත් අපිට මේ සාකච්ඡාවට අදාළක් නැහැ කාලෙත් වැඩි වෙනවා. ඒ හතරම කෙටියෙන් තේරුම් ගන්න ඕන රූපය පිරිසිඳ නොදන්න කෙනා ඉන්න අවස්ථා හතරක් තමයි ඒ. න සංඤ සංඤේ න විභූත සංඤේ න අසඤ සංඤේ වගේ හතරක් කියවනේ. ඒ හතරම රූපය පිරිසිඳ නොදැක්ක කෙනාගේ මානසික මට්ටම. එතකොට මේ දහම් අවබෝධය කිය අවබෝධමා පොඩ්ඩක් මයික් එක මියුට් කරගන්න අපිට ශබ්දයක් ඇහෙනවා. එතකොට මේ ඔය අවස්ථා හතරම රූපේ පිරිසිඳ නොදන්න කෙනා නැත්තම් ලෝකෙට අයිති කෙනා ඉන්න පුළුවන් අවස්ථා හතරක්. එතකොට අවිද්‍යාව දුරු කරපු මනස නැත්තම් රහතන් වහන්සේගේ මනස ඔය හතරම නෙවෙයි කියන එක. ඉතින් එතෙන්දී තේරුම් ගන්න මේ ඔය අසඤ්ඤම ඉදීමකුත් නෙමෙයි නේ. දැන් ඇහැ පාවිච්චි කිරීම තුළම රූප සංඥාව ඉක්මවා යෑමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඇහැ අන්ධ කරගෙනවත් ඇහැ වහගෙනවත් නිවි. කන වැඩ කිරීමේ ස්වභාවය තියෙනකොටම ඒ ශබ්දයට අදාළ මොනවා හරි රූප සංඥාවක් තියෙනවනේ ඒක ඉක්මවා යෑමේ හැකියාවක් තියෙනවා ඒ පිරිසිඳ දකින කෙනාට. ඒ පිරිසිඳ දකින කෙනා ඒ කියන්නේ අවිද්‍යාවෙන් හදන ටික නෑ. අවිද්‍යාවෙන් හදන දේවල් ඔක්කොම ඉක්මවනවා. ඒකයි සමතික්කමාව කියන්නේ. එතකොට මේ රූප සංඥාතික මේ අවිද්‍යාව මත පිහිටන ඒවා. එතකොට විදර්ශනා ඥාන තුලින් එන්නේ අන්න ඒ වගේ පැත්තක්. ඒකයි ලෝකෙන් එතර වෙනවා කියන්නේ. එතකොට අන්න එහෙම ඉක්මවා යෑම තුලිනුත් මේවට සමවැදීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ මට අර තව එකක් මට කියන්න අමතක වුණා. මේ කවුරු හරි ඉස්සෙල්ලා අහනකොට මේ නානත්ව සංඥානම් කියන්නේ මේ එක සංඥාවක්වත් නැතුව ඉන්න එකද මොකද්ද කතාව? එතන අපි මේ නානත්ව සංඥාව ගැන මේකදී කතා කළේ නැහැ. ඒක අර වෙන සූත්‍රවල තියෙනවා. නානත්ව සංඥා කියන්නේ මේ එක එක ආයතන නිසා මේ ධාතු නානත්වය නිසයි පස්ස නානත්වය තියෙන්නේ. පස්ස නානත්වය නිසයි මේ සංඥා නානත්වය තියෙන්නේ කියලා සූත්‍රේ නම නම් මට මතක නැහැ. කාට හරි පුළුවන් මතක් කරන්න. එතකොට මේ නානත්ව සංඥා කියන්නේ එක එක ආයතනෙන් ආරම්භෙන අර ඒ සංඥාවල වෙනසක් තියෙනවා. ඒකටයි. එතකොට ඒ එක ආයතනයක්වත් මානසිකරණය කරන්නේ නැහැ. ඒකයි නානත්ව සංඥානම් අමනසිකාරා කියන්නේ. මොකද දැන් මෙතන ආකාශයේ විතරයි අරමුණු වෙන්නේ. අනන්තෝ ආකාශෝති ආකාසානං ඡායතනං උපසම්පජ්ජ විහෙරති. ඒ කියන්නේ අනන්ත ආකාශයේ කියන ස්වභාවය විතරයි. වෙන කිසිම ආයතනකින් අරමුණු ගන්න ස්වභාවයක් ඒකෙදි යෙදෙන්නේ නැහැ. ඒකම අර වසන්ත මහත්තයා මතක් කරපු දැන් අර මං අරක නිකන් කිව්වට මේ ධානයකින් ඉඳලා වැරුණොත් මේ භක්ම ලෝකේ යනවා කියලා ඒකට බය වෙන්න දෙයක් නෙවෙයි ඒක. ඔය හින්දම තමයි අර සමහරු ධාන වඩන්න එපා කියන පැත්තකට යන්නේ. ඉතින් මෙතන මේ බුදුරජාණන් වහන්සේම උපදෙස් දෙන්නේ තව තවත් ওই ධානයේ ඉන්න. මොකද ඒකේ උදව්වක් තියෙනවා. ඒක මේ සමතෙන් ඒකට ගියත් ප්‍රශ්නයක් නැහැ, විදර්ශනාවෙන් ගියත් ප්‍රශ්නයක් නැහැ. සමතෙන් ඔකට සමවැදුණත් අපිට තියෙනවා දැන් අපි ඉතින් හැමතිස්සෙම ওই ධානයට සමවැදිලා ඉන්නේ නැහනේ. ඕකේ ඕනම් වැඩිම වුණත් පැය දෙකක් ඉඳලා එළියට එයි. එතකොට එළියට ආවහම තියෙන උදව්ව තමයි අපේ නීවරණ බොහෝ කාලයකට යටපත් වෙලා. බොහෝ කාලයක් කියන්නේ දැන් අපි පැය භාගයක් કોઈ ධානයකට සමවැදිලා හිටියා නම් සමහර විට මේ මුළු දවසම අපේ පංච නීවරණ යටපත් වුණ මනසක් තියෙන්නේ. එතකොට ඒ කාලය තුල වඩන විදර්ශනාව හරි බලවත්. මොකද නීවරණ යටපත් වුණ මනසටයි ධහම දකින්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. ඒ හින්දා මේ ධය වෙන්න එපා කියන එක තමයි මේ මම නම් කියන්නේ. ඒ වඩන්න පුළුවන් අය වඩන්න. ඔය වඩන්න එපා කියන ඕනම කෙනෙක්ගෙන් අහලා බලන්න ඔයා ධානයක් වඩලා අත්දකලාද ඔය කතාව කියන්නේ. මොකද මම විශ්වාස කරනවා ධානයක් වඩපු කෙනෙක් කවදාවත් ඕක එපා කියන්නේ නැහැ. මොකද ඒකේ තියෙන ප්‍රයෝජනේ හරිම පුදුම විදිහට අත්දකිනවා. අර නීවරණ යටපත් වුණ මනස පවත්ව ගන්න නම් අනිවාර්යෙන් සමාධි ධාන වඩන්න වෙනවා. දවසකට පැය භාගයක්වත් මම කියන්නේ පැයක්වත් සමාධියක යෙදුන කෙනාට තමයි ඉතුරු කාලය තුල අර නීවරණ මතු නොවන ස්වභාවයක හිත පවත්ව ගන්න පුළුවන්. එහෙම කෙනාට තමයි මම දකින්නේ මේ විදර්ශනාවේ ප්‍රතිඵල ලබන්න පුළුවන් කියලා. ඒක මේ මගේ පෞද්ගලික අදහසක් විතරයි. ඒ හින්දා මේ ධ්‍යාන වඩන්න බය වෙන්න එපා. ඕකට ඇලෙයි කියලා බය වෙන්න එපා. ඕකෙන් මරුණක් මේ භ්‍රම ලෝකයයි කියලා බය වෙන්න එපා. අද මං හිතන්නේ අපි මැරෙන වෙලාව කොයි වෙලාවද දන්නේ නැහැ. ඉතින් මැරිලා භ්‍රම ලෝකේ යන එක හොඳයි මං හිතන්නේ සතර අපාය යනවට වඩා. එහෙනම් අඩු කාලේ සාතිකේවත් තියෙනවා. ඊළඟට මේ දැන් භ්‍රමයන් අතරත් සම්‍යක් දෘෂ්ටික භ්‍රමයෝ ඉන්නවා කියලා අපි අහලා තියෙනවා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මේ විදර්ශනාව දන්න කෙනා පුළුවන් තරම් සමාධි ධ්‍යාන වඩන්න කියන අදහස තමයි මට මතු කරන්න තියෙන්නේ. දැන් කාට හරි තව අදහසක් ඉදිරිපත් කරන්න තියෙනා නම් ඉදිරිපත් කරන්න. දැන් අපේ කාල වේලාවත් මම එතන අවසන් වෙගෙන එනවා. තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි සිරුවත් සරණයි. ඇත්තටම කොබලගේ මහත්මයා මං හිතන් ඉන්න විදිය හරියට මන් දන්නේ නැහැ. මෙන්න මේ විදිහට තමයි මම ගොඩක් වෙලාවට මේ සාමාන්‍යයෙන් අර ගොඩාක්ම අර මං වැඩ කරන ස්ථානයේ මට නිතරම පේන්නේ මේ මිනිස්සු අවසාන මොහොතේ දුක් විඳලා මැරෙන හැටි තමයි නිතරම පේන්නේ. ඒක නිසාද මන් දන්නේ. ඒක මම මුළු මම වැඩ කරන අවස්ථාවේම මේක මම විකක පවත් ගන්න උත්සාහ කරන විදර්ශනා කරමින් ඉන්නේ. මේ කියන්නේ අවසකට මුදෙන්නේ මරනවා. ඔහොම ඉතින් මෙන්නු නොකයි නැහැටි. කෑම ඉස්සරහ තියෙනවා මේවා ගන්න බෑ මිනිස්සුන්ට කවුරු හරි දෙනකම්. ඒවා දකිනකොට ඇත්තටම මේ ජීවිතේ මොකද්ද කියලා හිතනවා. ඒක ඇත්තටම කල්පිරීමක් ඇති වෙනවා. ඕක නිතර පේනවා ඇත්තටම. එතකොට මට හිතෙනවා ගොඩක් වෙලාවට ඇත්තටම මේ දෛවිකයක් කියන්නේ ස්වභාව ධර්මයේ කොටසක් විතරයි. මේක පවතිනවා, ඇතිවිලා පැවතිලා නැතිවිලා යන එක. මේක මුළු සත්ව ප්‍රජාවටම එකයි. ඉතින් මේ අපි මේ රූපය පවත්වගෙන මේ ලෝකය පවත්වගෙන යන්න තමයි මේ රූපයක් හදාගෙන තියෙන්නේ. ඇත්තටම දැන් අපි ඉපදෙනකොට අපිට අම්මා තාත්තා කවුද කියලා ටික දවසක් යනකොට මේ ඔයාගේ අම්මා තමයි තාත්තා තමයි කියලා පෙන්වලා දුන්නේ නැත්නම් අපි දන්නේ නැහැ. ඒක දැන් සමහර මිනිස්සු පාරේ දාලා යනවනේ ළමයි. ඒකට ඒ ළමයා දන්නේ නැහැ එයාගේ අම්මා තාත්තා කවුද කියලා. අපි දෙන පණවීම තුල තමයි දැන් අපි මේකට රූපයක් දීලා නමක් දීලා මේක පවත්වාගෙන යන්නේ. ඇත්තටම මේක ස්වභාව ධර්මයේම කොටසක් විතරයි කියලා මෙන්න මේ පැත්තේ පතරු පිටපත්. තහම එතකොට දැන් මුළු සමස්ත ප්‍රජාව ගැනම ඇක්ටි වෙනවා එකම විදිහට බලන්න පුළුවන් තත්ත්වයක්. එතකොට මුළු ලෝකෙම මම මගේ කියලා අල්ලගන්න දෙයක් නැහැ. අපි හැමෝටම මේක පොදු ධර්මතාවයක්. එහෙම කියලා ඊට පස්සේ තමයි මම ගොඩක් වෙලාවට දැන් මිනිස්සුන්ගේ නෑත් වෙන උවමනාවක් කියනවා. එතකොට විශාල සහනයක් වෙනවා හිතට. එතකොට ඒකේ ගොඩක් වෙලාවට ඉන්න පුළුවන්. එතකොට මට සමහර වෙලාවට හිතෙනවා මේ වෙලාවේ විදර්ශනාවෙන් භාවනාවකට යන්න හිතෙනවාද කියලා. ඊට පස්සේ ආනාපාන සතිය වුණත් ඕන විදිහකට ඉන්න පුළුවන්. මන් දන්නේ ධානමත් මට හිත යනවද මොකද කියලා. සමහර වෙලාවට බය හිතෙනවා මොකද උස්ම නැති වෙලා මම කියලා කෙනෙක් නැති කොහොමත්ම බැරිලා යනවා සතරපත් වෙයි කියලා. ඒ වගේ අදහසක් තියෙනවා ඔබතුමාට මොකද්ද මේ ගැන මොනවා හරි කියනවා නම් ගොඩක් පින් අවසන් පුළුවන්. හොඳයි, පළවෙනි දේ තමයි ඔබතුමිය මේ පරිසරෙන් විදර්ශනය කරන්න අවශ්‍ය දේවල් දකිනවා. ඉතින් ඒක මේ තේරුම් ගන්න ඔය සත්‍යෙන් අපි කවුරුවත් නිදිලා නැහැ නේ. අර ඔය වගේ අසරණ තත්වයකට පත් වෙන එකෙන් ඒක අපි මේ ජීවිතේ විතරනේ සංසාරේ කොච්චරනම් කාලයක් ඔය දුක විඳින්න ඇත්ද කියන පැත්තෙන් මේ ලෝකෙට අයිති දුක දැකලා සංසාර බය ඇති කරගන්න ඒක මං හිතන්නේ ඔබතුමිය ඇති කරගෙන තියනවා. ඒක මේ හුඟක් අයට බෑ ඕක. මොකද තමන් ඉන්න ජොබ් එක ගැන කම්ප්ලේන් කරනවා මිසක් ඒකෙන් ධර්මය දකින්න උත්සාහ කරන්නේ නැහැ. ඉතින් ඒක හුඟක් තැනක ඒක දකින්න පුළුවන්. ඉතින් ඒ දුකක් දකින දුක් විඳින කෙනෙක් දකිනකොට මෙනෙහි කරන්න පුළුවන්. මමත් ඔය දුක සමහර විට මේ ජීවිතෙත් ඉඳී මේ ජීවිතේ දැනට නැති වුණාට අනන්ත සංසාරේ කොච්චර නම් ඉඳලා ඇද්ද ඔය කත්තේ ඔය භයානක තත්ත්වෙන් නම් තාම මිදිලා නැහැ. අනාගතේ ඉපදෙන තැනකත් ඔය තත්ත්වයටපත් වෙන්න පුළුවන් කියන පැත්තෙන් ඒ සසර බය ඇති කරගන්න පුළුවන්. ඒක උදව් වෙනවා ගොඩක්. ඊළඟට මේ ඒ අර අන්තිමට අහපු එකත් වැදගත්. මේ ඔය දැන් භාවනාවට ඉන්නකොට මේ හුස්ම නැති වෙලා ගිහිල්ලා ටිකක් බය හිතෙන්න පුළුවන් මේ මැරෙන්න යනවාද කියලා. එහෙම බය වෙන්න නම් එපා. ඔක සාමාන්‍ය තත්ත්වයක්. භාවනාවකදී ඕන කෙනෙක් හිත එකඟ වෙනකොට හරියට හිත එකඟ වීම තුළ හුස්ම සියුම් වෙලා නැති වෙලා යනවා නොදැනෙන ගානට යනවා. ඒකෙන් පෙන්වන්නේ මේ චිත්ත සමාධිය මිසක් මැරෙන්න යෑම නෙවෙයි. ඔක භාවනාවෙන් එළියට ඇවිල්ලා ටිකක් කල්පනා කරලා බලන්න ඒ බය ආවේ ඇයි. අනිත් එක ඒ වෙලාවේ මැරුණක් මැරෙන එක හොඳයි. නිකන් මොනවා හරි ඔය අපේ කෙලස් ගොඩේ හිත පවතින මොහොතක මැරෙනවට වඩා ඒකත් පැහැදිලිද? දුගතිගාමි වෙන එක වෙන්නේ නැහැ. අර වගේ වෙලාවක මරණය සිදු වුණොත් ඒ ලෝකෙට අයිතිපත් දැන් බැලුවා. අනිත් එක මේ වෙනකම් මං අහලා නැහැ භාවනා කරන්න ගිහිල්ලා ඔය රුස්ම නැති වෙලා කවුරුවත් මැරිලා තියනවා කියලා. ඉතින් එහෙම එකක් වෙන්නේ නැහැ. මේ ඒක සාමාන්‍ය ස්වභාවික දෙයක්. ඒකට ඒ රුස්ම නොදැනී ගියොත් ඒකෙත් හොඳට බය වෙන්නේ නැතුව එතනින් එළියට එන්නේ නැතුව තව ටිකක් බලා ඉන්න. මුකුත් වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි මේ උපදේශේ දෙන්න තියෙන්නේ. මම හිතන්නේ අපිට එහෙනම් අවසන් කරන්න හොඳයි. ඉතින් අපි ගොඩාක් පින් දෙන්න ඕන අපේ දලුවත් මහත්තයාට. මම දන්න තරමින් මේක මේ බොහෝ කාලයක් අවුරුදු 20කටත් වඩා පවත්වාගෙන එනවා මේ ශ්‍රවණත සිසිලස කියන එක. ඉතින් එතුමා ගාක් ලොකු ධර්ම දානයක් කරන්න. ඉතින් අපි රැස් කරගත්තු සියලුම පින් එතුමට අනුමෝදන් වෙලා මොනවා හරි අසනීප තත්ත්ව තියනවා නම් ඒවයින් යම්කිසි සහනයක් ලබන්න, දිව්‍ය ආශිර්වාදය ලැබෙන්න මේ පින් හේතු වේවා කියලා අපි හැමෝම මේ අනුමෝදන් කරමු. ඒ වගේම ඉතින් මේ සාකච්ඡා වලට සහභාගී වෙන හැමෝටම යම් පමණකින් මේ තව අයට ධර්මය අවබෝධ කරගන්න උදව් වෙනවා. ඔයගොල්ලෝ ධර්මයක් කියා දුන්නත් අහන ප්‍රශ්නයක් ඇහුවත් ඒක හැමෝටම උදව් වෙනවා. ඉතින් හැමෝටම සතුටු වෙන්න පුළුවන් මේ කාලේ තුල අපේ කුසල් සිත්ම වැඩ කළා. ඉතින් තින් ගොඩාක් ප්‍රස් කරගත්තා. ඒ පින් අපිට මේ නිර්වාණාව බෝධේ පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔබතුමාට දෙයක් කියන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.